බුද්දස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අමිනාටම තෙරුවන් සරණයි. අද සමන්ත සිසලස අන්තර්ජාලයේ ගුවන්විදුලියේ ඔස්සේ ප්‍රචාරය වන සතියේ සත්‍යදිනව ප්‍රචාරය වන දහම් සාකච්ඡාවකට සහභාගී වීමට අපි හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපි සියලුම කල්යාණ මිත්‍රයන් දහමත්ම මේ සාකච්ඡා මණ්ඩපයට ඉතිරි ගන්නවා. ඇත්තටම අද දවසේ සාකච්ඡාව අපි පටන් ගන්න කලින් හැම කල්යාණ මිත්‍රයෙකුගේම ආධාරය උපකාරය බලාපොරොත්තු වෙනවා අද දවසේ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම අපි සාකච්ඡාවකට කලින් සූත්‍රයක් වශයෙන් අරගෙන සාකච්ඡා කිරීම හැම වෙලාවෙම හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒ සූත්‍රයට යන කලින් අපි යම්කිසි කරුණු කීපයක් හිත තියාගත්තොත්ින් හොඳයි කියලා හිතුන නිසා මේ කොටස පොඩ්ඩක් කියන්න කියලා හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි එකතු වෙලා ඉන්න හැම කල්යාණ මිත්‍රෙක්ම අපි ධර්මය නොදන්න අය නෙමෙයි, හොඳින් ධර්මය දන්න අය, අවුරුදු ගණනාවක් ධර්මය අහලා පුරුදු පුහුණු කරමින් ඉන්න අය. ඒ නිසා ධර්මය ඇසේතු විදිය කොහොමද ඇති වුණත් මෑත කාලයක තේරුම් ගත්තපු යම් කිසි දෙයක් හිතුන කල්‍යාණ මිත්‍රතාවයෙන් ඉදිරිපත් කරන්න ධර්මයට අහුම්කන් දෙනකොට ඇත්තටම අපි ජීවිතේ හුඟාක් සිදු කරලා තිබුණේ මේවා තවත් විෂයක් වශයෙන් දැනුණු පුළුල් කරගැනීමේ අදහසින් ධර්මය අහන ගතියක් තිබුණා. ඒ තත්ත්වේ ඉතාමත්ම දීර්ඝ කාලයක් ඇත්තටම කිරණ අවුරුදු 25කට වැඩි කාලයක් යන පුළුවන් තරම් ධර්මය සොයන්න පටන් ගෙන ඒ තත්ත්වේ දිගින් දිගටම ගියා. නමුත් යම්කිසි එක්තරා අවස්ථාවක ඒක භාවනාවකින් සිද්ධ වුණාද, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හිතෙන් ආපු අදහසක් හැමදේම හිතෙන් එන අදහසක් ඒ විදිහට යක් වෙන්න පුළුවන්. ඉස්සරහ දවසක මේ කරන දේ මොකක්ද කරන්නේ මොකක්ද කියන තේරු නරකේ ඉතින් දෙම නැති ප්‍රශ්න ඒ හේතු ටික ඇත්තටම ඉදිරිපත් කරන්න හිතුනේ ධර්මයේ රසය දැනෙන්න ගන්නේ නෑ තමන්ගේ ජීවිතයත් එක්කම ධර්මය ගලපගත්තේ නැත්තම් කියන එක. ඒ මොකද හුඟක් වෙලාවට අපි කරන දේ තමයි ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ ධර්මය එතනින් කියලා ඊට පස්සේ නැවතත් අපේ ජීවිතේ කලින් පුරුදු සත්‍යයටම ජීවත් වෙනවා. ඉතින් එහෙම කරන තාක්කල් ඒකේ රසය දැනුනේ නෑ කියලා හිතෙන්නේ. මේ විදිහට තේරුම් ගත්තාම මේ ධර්මය ජීවිතයක් එකක් විදිහට දැකලා ඒ ජීවිතය ධර්මය ධර්මයම ජීවිතයක් කරගත්ත දවසේ තමයි කියලා තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. ඒ වගේම තවත් පුරුද්දක් තිබුණා මේ සියල්ල මාගේ අතින් විච්ච වැරදි නිසායි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. යම් කිසි විදිහක අවබෝධයක් ඒක තේරුම් ගැනීමක් වුණොත් ඒක ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය වෙනවා කියලා මට හිතෙනවා. ඊළඟට හිතුන එක තමයි මේ දේව කරුණු වශයෙන් එකට එක පෙළ ගැස්වීමේ ලොකු ආශාවක්. කොහොමද මේකට මේක කොහොමද මේකට මේක කියන්නේ කරුණු වචන වශයෙන් සිතු කරලා පෙළ ගැස්වීමේ ලොකු ආශාවක් තිබුණා දැනුවා. නමුත් ඒකත් ජීවිතේ ඇත්තටම ජීවිතේ තුළින් දකින්න ගත්තා මේ දේවල් එහෙම එකතු කරන්න අවශ්‍ය නැහැ. මේවා එකතු වෙන හැටි ඉතින් තමන් තුළින්ම තේන්න ගන්නේ ධර්මයේ ජීවිතයේ එක දවසකින්ද ඉතාමත් කියන්න කැමති. ඉතින් ඒ විදිහට හිතනකොට මොකටද මේ ධර්මය අහන්නේ? මොකද්ද මේකේ තේරුම? ඉතෙක් අහපු ධර්මයෙන් අපට යම් කිසි ජීවිතයේ වෙනසක් වෙලා තියෙනවා. ආධ්‍යාත්මික වෙනසක් වෙලා තියෙනවා කියන එක ඇත්තටම කියනවා නම් තවත් කෙනෙක් වෙද්දී සමාජයෙන් තමයි ඒක තේරෙන්නේ. තමන්ට ඉන්න පුද්ගලයන්ට සමහර විට තේරෙන්න පුළුවන්. නමුත් ඒකට නෙමෙයි අපි කියන්නේ සමාජම තේරුම් ගන්න තමයි ආධ්‍යාත්මික යම් කිසි වෙනසක් වෙලා දැනට තේරුවා කියන්නේ දැන් ජනු කඩවත් සමිත ප්‍රමුඛයෙන් මේ ධර්මයේ ජීවිතය ප්‍රකටව ඇත්තටම මොකද මේ කතා කියනවා කියලා මොකක්ද මේ දේවල් ඉගෙන කියන අදහස ඇතුළත කිතු පුතේ සූත්‍රය කියන එක අපි කවුරුත් අහලා ඇති වෙන විදිහකට නමින් වෙනස් වුණාට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තමගේ පිය උරුමයේ ඉන්නවා නම් මම දන්න මේ වචනේ කියනකොට හැමදෙනාටම මතක් වෙනවා කියලා පිය උරුමයේ ඉන්නවා නම් තමා බොහොම මේ ආරක්ෂිතයි කියන එක මම හිතන්නේ ඔයගලගේ මහත්මයාට ඒ සූත්‍රය තවත් තැන්වල ඒ අදහස තවත් තැන්වල සූත්‍රවල හම්බෙලා ඇති. මොකද්ද මේ පිය උරුමය කියන එක තේරුම් ගත යුතුයි කියන එක තමයි අදහසක් වශයෙන් මම හිතට ගත්තේ. එහෙමනම් මම වැඩි කාලයක් ගන්න නැතුව ඔයගලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙනවා. ඒ ගැන අපෝ දැනුවත් කරන්න කියලා තෙරුවන් සරණයි. මට එහෙම ඒ සූත්‍ර නම් මතක නැහැ. දැන් බලන්න වෙනවා මේ එක සකුණස්සද මේ මම මේ දැන් කියනකොටම මේකේ පොඩ්ඩක් හොයන්න බැලුවා. සකුණග්ගි සූත්‍රය සංයුක්ත කියන එක වෙයි. ආයේ කොග්ගලදි භාෂා අර කෙටකෙ කෙටකෙ කතාව ඒක තමයි ඒක සංයුක්තනිකායේ පස්සෙනි කොටසේ මහා වර්ගයේ ප්‍රතිපත්තාන සංයුක්තේ ඒකේ යන එකද? ප්‍රතිපත්තාන වර්ගයේ වෙන්න ඕනේ කරන හිතන්නේ. සකුණග්ග කියලා මම හිතන්නේ. සකුණග්ග නේද? ඔව්. මම හොයා ගන්න. මම එක හොයා ගන්නකම ඔබතුමියට ඒ සූත්‍රය තිබුණා ඒ පිය උරුමෙන් කියන ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ඔව් හොඳයි තේරුම් ගන්න. සූත්‍රයට එනතුරු ඇත්තටම මේ පොඩක් අපි තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද පිය උරුමය කියන එකට කලින් ඇයි ඒක ගැන අපි තේරුම් ගත යුත්තේ කියලා. මොකද සාමාන්‍ය ජීවිතේ අපි හැමදෙනාම අපි මේ මම කියන පුද්ගලයා මේ තියෙන ලෝකෙකට ඉපදුණු කෙනෙක් විදියට ලෝකයක් තියෙනවා මේ ලෝකෙට ඉපදුණු කෙනෙක් විදියට ධන සංඥාවෙන් අරගෙන තමයි අපි මේ දුක අපේ දුක තිවෙන්නේ කියන එක තේරුම් ගන්න සුදුසු සූත්‍රයක් කියලා ඒ මොකද හුඟක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ මේ දුක් කියන එක සකස් වෙන්නේ කොහොමද කියන්නේ. බුදුදහමේ සම්පූර්ණ හරය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමයි. එහෙමනම් දුක් කියන එක සකස් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අපිටුණා අපි තුලට යමෝනි සිහියකින් නොබැලුවොත් අපි හුඟක් අපේ මනස එළියට යොමු කරලා එළියෙන් අපිට සාධාරණ දෘෂ්ටි වේ කියලා හිතලා මනස එළියට යොමු කිරීම නැතර කර ගැනීම පරිශ්‍රමයක් දැරීමටයි ඒ සූත්‍රය ගැන කතා කරන්න හිතුවේ. ලැබුණාද ප්‍රොක්කලගේ මහත්ය සූත්‍රය? ඔව් සූත්‍රය නම් හොයා ගත්තා. ඒකේ හොඳයි මම ඒ සූත්‍රයේ තියෙන ටික පොඩ්ඩක් ඉස්සෙල්ලා මතක් කරන්න, ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ හොඳයි. තෙරුවන් සරණයි. ඒකේ මේ අර කැටකුරුල්ලගේ උපමාව තියෙන්නේ. ඒකේ අර උකුස්සෙක් ඇවිල්ලා කැටකුරුල්ලෙක් අල්ලගත්තට පස්සේ උකුස්සා විසින් ඒ අල්ලගෙන යනකොට මේ කැටකුරුල්ලා හයියෙන් කෑ ගහනවා මේක එයාගෙම වැරද්දක් කියලා. ඒ කියන්නේ සිංහල පරිවර්තනයේ මෙතන තියෙනවා අපිම කාලකන්ණි වෙමු, අපිම අඩුපින්නැත්තෝ වෙමි, අපි විසීමෙන්ට නුසුදුසු වූ අනුන්ට අයත් වූ ස්ථානයක විසුවෙමු. ඉතින් අපි සිය පරපුරෙන්නා තමහට අයත් වාසස්ථානයේ විසුවෙමු නම් මේ උකුසුත්‍රේම මේ මා සමග කරන යුද්ධයට සමර්ථ නොවේ කියලා. එතකොට උකුස්සාහනවා මොකද්ද මේ පියපරපුරෙන් ආපු මෙයාට අයත් වාසස්ථානේ මොකද්ද කියලා. එතකොට කියනවා අර නගුලෙන් සානලද කැට සහිත ස්ථානය. එතකොට උකුස්සට ටිකක් කේන්ති ගිහිල්ලා වගේ පේනවා කියනවා එසේනම් එතෙන්ට යන්න කියලා අතාරිනවා. එතකොට කැටකුරුල්ලා එතෙන්ට ගිහින් ලොකු කැටයක් උඩට නැගිලා උකුස්සට කියනවා දැන් පුළුවන් නම් අල්ලගන්න කියලා. උකුස්සා මොකද කරන්නේ? එයාගේ මුළු බලයම යොදලා ක්ෂණයකින් එතෙන්ට පාස් වෙනවා. එතකොට උකුස්සා මුදටම ලං වෙන අවස්ථාව දැකලා කැටකුරුල්ලා ඒ කැටය ඇතුල් පැත්තට සිංග ගන්නවා. එතකොට උකුස්සා එහි එතනම වැදිලා ඒ මැරෙනවා, ලාය පැලී මැරෙනවා කියලා තියෙන්නේ. ඉතින් එතන පෙන්වන්නේ මහණෙනි යමෙක් තමහට නුසුදුසු ස්ථානෙහි හැසිරේ නම් මෙසේ වන්නේය කියලා. ඊළඟට කියනවා මහණෙනි එහෙන් අනුන්ට අයත් වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව් අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේ, මාරයා කරුණු ලබන්නේ. මහණෙනි භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස මොනවද? ඒ පහ කවර පසක්ද? ඇසින් දත වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තා වූ, ඇලීම පිණිස පවත්නා වූ, ඇලිය යුතු යම් රූපය වෙද්ද? ඇහෙන් දකින රූප ගැන විදිහට කියනවා. ඊළඟට කණින් දතයු, කණෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තා වූ, ඇලීම පිණිස පවත්නා වූ, ඇලිය යුතු යම් ශබ්දයෝ වේද? විදියට ආයතන හයටම කියනවා. එතන පොඩ්ඩක් ඒකේ පාලි වචන ටික බැලුවොත් හොඳයි. මොනවාද මේ පංච කාම ගුණ කියන්නේ? යදිදං පංච කාම ගුණ කතමේ පංච, මොනවාද මේ පහ? චක්කු විඤ්ඤයියා රූප, ඉත්තා, කන්තා, මනාපා, පිය රූපා, කාමූප සංහිතා, රජනීයා කියන ඔන්නයි වචන ටික දෙන්නේ. කියන චක්කු විඤ්ඤය රූපය, කිට්ට, කාන්ත, මනාප, පිය රූප, කාමූප සංහිත, රජනීය කියන වචන ටික. කියන්නේ ඒකේ සිංහලෙන් තියෙන්නේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තා වූ, ඇත්ම පිණිස පවත්නා වූ රජනීය කියන්නේ. ඇලීම පිණිස පවත්නා වූ ඇලිය යුතු යම් රූප වෙද්ද, ඒ වගේම කනින් දත යුතු ශබ්ද ගැනත් ඒ විදිහට කියනවා, නාහයෙන් දත යුතු ඒ ගන්ධ ගැන, දිවෙන් දත යුතු රස ගැන, කයින් දත යුතු ස්පර්ශ ගැන ඒ විදිහට පැහැදිලි කරනවා. ඊළඟට හලෝ, ඔව් තෙරුවන් සරණයි, මයික් එක මියුට් කරගන්නවද? පදු තෙරුවන් සරණයි. සමා වෙන්න මේ සීතා මාත්මිය මේ ධර්ම සාකච්ඡාවකට එකතු කරගත්තා. දැන් ධර්ම සාකච්ඡාව යමින් පවතින ඔබතුමිය කැමති නම් සමන් දෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. පුළුවන් නම්. හලෝ. ඔව් අපි කතා කරන ඇහෙනවද? සමත්. මම දැන් වැඩ කරන වෙලාව. හා හා. කමන්නේ එමුණක් කමන්නේ. එමනම් ජාග්‍රොප් වෙන අන්දෝසේ මං සම්බන්ධ වෙන්නම්. සර්ණයි. බුදු සර්ණයි, බුදු සර්ණයි. සමාවෙන්න කොගලි මහත්මයා. හොඳයි. ඉතින් සර්ණයි. තෝට මේ ඔය විදිහට මේ ආයතන පහට තමයි මෙතන කියන්නේ. මේ මනස මෙතන මං හිතන්නේ දාලා නැහැ මේ කාම ගුණ කියනකොට. පාලි චෙක් කරන්න. ජීවහා විඤ්ඤාය රස, කාය විඤ්ඤාය පොට්ටබ්බ. ඔව් එතනින් නවත්තලා තියෙනවා. මන ගැන එතන කියවෙන්නේ නැහැ. එතකොට කාය විඤ්ඤාණය පොට්ටබ්බ ඉච්ඡාකාන්තම් අනාපා පියරූපා කාමෝපසංහිතා රජනීයා අයම් භික්ඛවේ භික්ඛුනෝ අගෝචරෝ පරවිෂයෝ. මොන මේවා තමයි භික්ෂුන්ට අගෝචර පරවිෂය වූ තැන්. ඊළඟට කියනවා මහණෙනි, තම පියපර පුරෙන්නෙන සුඛීය වාසස්ථානෙහි වාසය කරව. මහණෙනි, තම පියපර පුරෙන්නෙන සුඛීය වාසස්ථානෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය. මහණෙනි, සිය පියපර පුරෙන්නෙන සුඛීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. අන්න එතකොට කියන අය පියපර පුරෙන්නෙන වාසස්ථානය තමයි සතර සතිකට්ඨාණය කියලා. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයේ මහණතෙම වීරයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිත එකඟකමින් යුක්තව, පැහැදෙන සිත් ඇතිව, සමාහිතව, එකඟ සිත් ඇතිව, කයෙහි කය පිරිසිඳ දැන ගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය. පාලි කත්තලම ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ, ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ, න ලජ්ජති මාරෝ තරං, න ලජ්ජති මාරෝ ආරම්මණං, කෝච භික්කවේ භික්ඛුනෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසේ, යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එතකොට මෙතන කියන්නේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන, ඒ සතර සතිපට්ඨානෙහි වාසය කරන්න. කතමේ චත්තාරෝ ඉද වික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ විදිහට වේදනාසු වේදානුපස්සී විහෙරති. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අහම් වික්කවේ බික්කුනෝ ගෝචරෝ සකෝපිටිකෝ විසේ යෝති. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානේ වාසය කරන එක තමයි මේ පියවරුමෙන් ලැබුණු, ඒ පරම්පරසේ පරපුරෙන් ලැබුණු සතිය වාසස්ථානය මායයෙන් බේරිලා ඉන්නන. එතකොට මෙතන මායය කියලා කියවෙන්නේ කාම ගුණ කියන අපේ මේ ඉන්ද්‍රිය පහට අරමුණු වෙන අරමුණු පහට තමයි මේ කාම ගුණ කියලා තියෙන්නේ. කියන්නේ ඇහෙන් දැකලා දැනගන්න රූප, කණෙන් අහලා දැනගන්න ශබ්ද. ඒකට ඒවට අහු වුණත් මායයට අහු වෙනවා. ඒවයින් බේරෙන්න නම් මේ පියවුරුමෙන් ලැබුණ භූමිය තමයි සතර සතිපට්ඨානය. ඒකට ඒකේ වාසය කරන්න කියන එක තමයි මේ කෙටියෙන් මට වැටහෙන විදිහ. මේ කලින් උපමාවකුත් දීලා ඒ කැටකුරුල්ලගේ උපමාවයි කුස්සට අහු වෙලා අතහැරලා ඊට පස්සේ එයා මුලින් සතර සතිපට්ඨානේ හිටියේ නැහැ. ඒකයි කියන්නේ පියවරුමෙන් ලැබුණ භූමියේ හිටියේ නැහැ. එහෙම හිටිය නිසා තමයි අර කුස්ස අල්ලගෙන ගියේ. ඒ වුණාට නැවත එයාට අවස්ථාවක් ලැබුණා සතර සතිපට්ඨාන. එතකොට කුස්ස ආවට එයාට අල්ලගන්න බැරි වුණා. එයා පරාජය වුණා. උකුස්සා මැරුණා කියන එකෙන්. එතකොට මේ මායයා පරාජය කරන්න පුළුවන් විදිහක් තමයි මේ සතර සතිපට්ඨානේ වාසය කිරීම කියන එක. ඉතින් මං හිතන්නේ අර චිත්‍ර මහත්මිය මුලින් කිව්වා වගේ මේක වචන වලින් දැන ගැනීම නෙමෙයි, මේ භූමියේ වාසය කළොත් තමයි මායයෙන් බේරෙන්න පුළුවන් කියන අදහස තමයි කෙටියෙන් මේ සූත්‍රේ ගන්න තියෙන්නේ. අපි මේකේ අදහස් ටිකක් විමසලා බලමු. අපි චිත්‍ර මහත්මිය ඊට වඩා දෙයක් එතන විස්තර කරන්න කල්පනා කළා නම් එකක් කියන්න පුළුවන්. ඒ අතර කල්යාණ මිත්‍රයන්ගෙන් අදහස් අහලා බලමු මේ ගැන මොකද හිතෙන්නේ කියලා. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි කොකලගේ මහත්මයා. බොහොම ඉතාම හොඳින් ඔබතුමා ඒ කොටස අපට තේරුම් කරලා දුන්නා. ඇත්තටම මෙතනදී ඒ ගැන කතා කරන්න අවශ්‍යයි කියන එක හිතුනේ ඇයි කියලා පොඩ්ඩක් කියන්නම්. මම හිතනවා දැනට තරමකට හරි ඇහෙනවා ඇති කියලා. ඒ අනුව අපිට අපේ කල්යාණ මිත්‍රයන්ගේ අදහස් විමසලා මේක ඉතාම හොඳින් තේරුම්ගෙන අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡාවට ගන්න කියලා හිතුවේ. ඇත්තටම මේක ගන්න කියලා හිතුනේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධය එහෙම නැත්නම් මේ දුක පිරිසිඳ දැන ගැනීම සඳහා මොකද කරන්න ඕනේ කියලා. දැන් සාමාන්‍ය වචන වලින් අපි කියනවා නම් අපි වචන තේරුම් ගැනීමට කැමැත්ත දක්වන නිසා මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන දුක තුන් ආකාරයකට දකින්න කියලා. ඒ කියන්නේ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. එතකොට මේ අපි සාමාන්‍ය විදිහට මේ ශරීරයක් දරාගත්ත නිසා ඇතිවෙන දුක අපිට ඒ තරම් අපහසු නැහැ තේරුම් ගන්න. ඒක කියලා දෙන්න අපිට තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. මොකද හැම දෙනාටම තේරෙනවා ඒක. මේ ලෙඩ දුක් හැදෙනවා, වයසට යනවා, දිරනවා, මරනවා, දැනෙනවා කියන එක හැම දෙනාටම තේරුම් යන දෙයක්. ඒ වගේම වෙනස් වීම නිසා ඇති වෙන දුක ඒකත් අපිට ඒ තරම්ම අපහසු නැහැ තේරුම් ගන්න. නමුත් උන්වහන්සේ දේශනා කළ මේ සංඛාර දුක්ඛතාවය කියන එක හරි විදියට අවබෝධයක් නැති වුණොත් අපි විඳින දුක තේරුම් ගැනීමේ අදහස තමයි මෙතනදී සප්නද සූත්‍රයෙන් අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ කියන එක තමයි පොග්ගලගේ මහත්මයා අපි අද සාකච්ඡාවට ගනිමු කියලා හිතේ. අපි විත පුළුවන් අපේ සේන මහත්මයාගෙන් අහලා බලන්න එතුමා මොකද්ද මේ ගැන අපිට අවවාදයක් වශයෙන් එතුමා තේරුම් ගත්ත විදිහට කොහොමද මේ දේ ගැන බලන්න ඕනේ කියලා අපි සේන මහත්මයාගෙන් අහලා බලමු. තිරුවන් සරණයි සේන මහත්මයා. තිරුවන් සරණයි. මයිකන්ටන අවබෝධ දෙවි අපි හැමෝම මේ ධර්ම සාකච්ඡාවේදී ඒක පැති වලින් අපි මේ හැම දෙයක්ම බලන්නේ ඒ බුදුන පැත්ත කියන එක හැමෝටම ප්‍රයෝජනවත්. මම ඉගෙන ගන්නවා අපිට ඒ ධර්මයේ බලන විදි බලන හැංගල් එක ඒකයි වටින්නේ. તો ඒකම පැහැදිලිවම මම කතා කරනවා නම් ඒක එක වචනක විශ්ින්දයි එක පැතිවලින් බලන්න එකයි මගේ කැමැත්ත. ඉගෙන ගන්න මමත් මෙතන මේ සම්පකෂාව අහගෙන කැමති. මට පෙනෙන විදිහට නම් මේ කතාවේ දැන් දෙතුන් කරපු දීපු විදිහට අමුන්ට අයිති නැති තැන කියන්නේ කියවුරු මේ නැතන හිටියොත් තමයි මායා කියන්නේ. තොර මායා කියන එකෙන් මෙතන අදහස් කරේ මත තේරෙන විදිහට අපේ සැනසිල්ල නැති කරන එක තමයි මාර් කියන ශබ්දෙන් එන්නේ. මාර් කියන අදින් අපේ සැනසිල්ල නැති වෙන්නේ අපේ පිය උරුමේ නැතිකම්. තොර පිය උරුමේ එන්නේ අපි දැන්දේ අත වශයෙන්ම හිතල බලන්න ඕනේ. එතකොට දැන් දරුවෙකුට පිය උරුමය කියලා කියන්නේ පියා ගියයිති වාසිකම්. දැන් අපිට ඇස කන ආශය දිව ශරීර දෙක කියලා බුදුහම් තියෙන විස්තර කළා. ඒකට මේ අපි කඩයක් යන ඉතලපස් මිස්ස යන වහම ඇසෙන රූප පෙන්වනවා. ඒකට මොකද මෙතන තියෙන පිය උරුම. ඒකට පිය උරුම මත තේරෙන්නේ අපි ඇසෙන් බලන හැම එකක්ම අපේ දිහාට ඇදලා ගන්න හිත අපි යන මේ ක්ලස්ටර්. මම විතරක් තේ දරුවෙක් තියා පොඩි කාලේ දරුවෙකුට මගේ දරුවා කියලා අපි හිතනවා. මේ දැක්කහම ඒ සිවිල්ල පිළිත ඇති වෙනවා. ඒකට ඒක අපිට උරුම දෙයක් කියලා බැලුවොත් අතවශයෙන් එහෙම හිතුවොත් ඒක පියුර්ණයක් නෙවෙයි. මොකද අපිට ඒකක් නෙවෙයි. පිළිදරුවා කියලා කියන්න පුළුවන් මොකද ඒක. ඒත් ඒ නැතිකම තමයි අර විදිහට සිටීම. මේක අර සතිපාඨාන ක්‍රමය නොබෙල් වහම අපි අපි කරන සිටේ කියන්නේ ක්‍රියාවලි දිහා බල නැතුව ක්‍රියාව වැරදිලට දැන ගැනීම තමයි මේ එහෙම නැත්නම් ඒක නොදැන ගැනීම අපි මොකක්ද මේ තියෙන එක නොදැන ගැනීම තමයි අපිට මාර උවදුරට පත් වෙන්නේ නැත්නම් අපේ සැනසෙල්ල නවතින්නේ නැති වෙන්නේ අපිට යකසි සිතක් පහළ වෙලා අපි ලෝභසිතක් හරි දේශසිතක් හරි නැත්නම් නික්ලේටිස්සක් හරි කියලා අපිට අඳුරගන්න බැරුවොත් පිටන්නේ පින්නට අපි ඒ ලෝභසිත මාර්ගයේ ගිහිල් ඊට පස්සේ අපේ සැනසෙල්ල අපි වැඩි කරගන්නවා. ඒක තමයි මේ මාරයන්කින් කරන්නේ. මාර සබ්දයෙන් එන්නේ සැනසෙල්ල නැති කිරීම. ඒක තමයි මම මෙතන පිළිගන්නේ කියලා තේරුම් ගත්තේ. ඒ අපිට සුදුසු විදිහට අපේ ඇස කන නාස් දිව ශරීරේ එහෙමයි ඇති වෙන චිත්ත අපිට නුසුදුසු කියන අපිට ආත්මමත් ඇති කර ගන්න අන්තිකාසුමත් නැති වෙන්න ඒවාත් ඇති කරගෙන ඉන්නකොට එතන තමයි පියුමේ නැතිකම කියලා එක තේරුම් ගන්න. තිරන් සර්ණයි සේන මහත්මයා ඇත්තටම ඉතාම හොඳ වචනයක් විදිහට මට ඇහුනේ සැනසෙල්ල නැති වෙනවා කියන එක. එමනම් අපි සොයන දෙයක් මේක. අපි හැමදෙනාම සොයන දෙයක් මේ සැනසෙල්ල කියන එක. එමනම් ඒ විදිහට අපි හිතන්න පුරුදු වෙනවා නම් මේ සැනසෙල්ල නැති වෙන්නේ මොන විදිහට හිතුවොත්ද? එහෙම නැත්නම් හිතනවා කියන එක අපි ධර්ම භාෂාවෙන් අපි දන්නවා අපේ මානසික කාර්ය මොන විදියට හේතුවද කතාවෙන් හන්සි කියනවා යෝනිසෝ මානසිකාරේ ඒක නැති වෙන්නේ කියලා. ඒ මොකද එහෙමනම් උන්වහන්සේ දන්නවා මේ සාමාන්‍යයෙන් අපි කුච්චලභාවයෙන් තොරව බැලුවොත් ඕනෑම මනසක සිදුවෙන මේ සකස් වීම අයෝනිසෝ වුණොත් එතන සැනසෙල්ල නැති වෙනවා කියලා. ඒදී තේරුම් ගන්න ඇත්තටම අපි තවදුරටත් අපි කතා කරන්න බලන්න තෙරුවන් සරණයි. කනගාටුයි මගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා මේ දවස්වල අහගෙන විතරක් ඉන්නම් කියලා හිතුවත් තෙරුවන් සරණයි. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ඕගොල්ලෝගේ මහත්මයා අපි තවත් යමක් එකතු කරලා සාකච්ඡාව ගෙනියමුද තෙරුවන් සරණයි? කොගලගේ මහත්මයාගේ මම ප්‍රශ්නයක් අහන්නම් එහෙනම් අද සාකච්ඡාවට. කොගලගේ මහත්මයා ඔබතුමාට මම කතා කරන ඇහෙනවා කියලා විශ්වාස කරනවා. ඇහෙනවා ඇහෙනවා. හොඳයි. හොඳයි මේ අපි මේ අද මේ කතා කරන මාතෘකාව ඉතින් අපි බොහෝ අය විවිධ විදිහට අපි මේවා දන්න දේවල්නේ අහලා තියෙන දේවල් දන්න දේවල්. නමුත් දැන් අපි දන්න දේවල් වටාම කැරකී ඉන්නවා උනාට මේකෙන් ඇත්තටම අපිට දැනගෙන තිබුණාට අපිට මේ මේ මේ මේ ගැටලුව නැද්ද මේ කියන එක තමයි අපිට හිතන්න කියලා මට හිතෙන්නේ. මොකද අපිට කියන්නේ මට නම් තියෙනවනේ මේක. මම දන්නවා තථාගතයන් වහන්සේ පියවරු මේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. පියුර්මෙන් ඒ ස්ථානයේ මම ඉන්න ඕනේ කියලා දන්නවා. පියුර්මෙන් බැහැරව ඉන්න එපා කියලා තථාගතයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට දේශනා කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට පමණක් නෙවෙයි අපටත් ඒක එහෙමමයි පියුර්මෙන් ඉන්න කියලා තියෙන්නේ. නමුත් පියුර්මෙන් නෙවෙයිනේ මම ඉන්නේ. මගේ චේතනාවන් කිව්වාගේ යෝනිසමනසිකාරය නැති නිසා වෙන්නේ නැති. ඉතින් පියුර්මෙන් බැහැරව තමයි බොහෝ අවස්ථාවල ඉන්නේ. එමුනම් මම ඉන්නේම මේ මායාගේ පරාසය තුල. අර ආනිජ සප්පයි සූත්‍රය අපි ඉගෙන ගත්ත මාය පරාසය ගැන මායාගේ පරාසය තුල තමයි මේ ගැවසෙන්නේම. ඉතින් ඒ කාම ගුණයන් තියෙන කාම සංඥාව පවතින මේ මායයට අයත් භූමිය තමයි මේ ගැවසෙන්නේ. ඉතින් ඒ ගැවසෙනවා කියලා කියන්නේ මේ වචන වලින් කතා කරාට සූත්‍ර ඔස්සේ අපි වචන අපි කතා කරා වුණාට මේ කතා කරන්න පුළුවන් වුණාට ඇත්තට මං ගැන හිතුවම ඉතින් මේ මාවට තියෙන්නේ මොනවද? මගේ ධර්මල්ලෝ, මගේ හදන ගෙවල් දොරවල්, අලුතෙන් එකතු කර ගන්න හදන දේවල්, මගේ මතපය, මගේ හෘදේ වස්තුව, මගේ කියන ශරීරය, මේ සියල්ලම මේ මම හිතන්නේ නැහැ තථාගතයන් වහන්සේගේ මේ පියවරමෙන් ලැබිච්ච දේපල වලට අයිති කියලා. පියවරමෙන් ලැබිච්ච තැන ඉන්නවා කියනකොට මේ ටික තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. නමුත් මම මේ පැත්තට තමයි මේ පැත්තට යොමුවක් තියෙනවා. අරගෙන දැනගත්තට මේ පැත්තට ගියා වුණාට මේ පැත්තට නැදන ගතියක් තියෙනවා. ඉතින් මේක අපි මේ දේශනාවෙන් බැහැරට ගිහිල්ලා අපි කොහොමද මේක මේ අපි අපිට ප්‍රතිපදාවකට ඇද වෙනස් කරගෙන ඇද ගන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ தત્ත්වය මේ දන්න දේවල් හරහා? මම ඊටම ගෞරවයෙන් කොග්ලගේ මහත්මයාට වෙනවා. හඳයි තෙරුවන් සරණයි. මම හිතනවා බොහොම වැදගත් කියලා ඒ දලුවත් මහත්මයා යොමු කරපු පැත්ත. මොකද අපි හැමෝම මේ ටික වචනෙන් දන්නවා. අලුත් වචනයක් තව අද සමහර විට පියවරුමේ කියන එක එකතු කරගනි. ඒ වුණාට වැඩේ වෙන්නේ දැන් ඔය වඩන්න කියලා තියන්නේ සතර සතිපට්ඨාන. ඒක නොදන්න කෙනෙක් නැහැ. ඔය වචන ටික කිව්වොත්. ඒක ගැන හොඟවත් දේවල් කියයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේන හැසිරෙනවද කියන එක. ඒකට ඒ හැසිරීමේ තියනවා ಜಾති දෙකක්. එකක් අපි දැනට හිතාගෙන ඉන්න විදිහ කරන යම් කිසි දෙයක් තියනවා. ඊළඟට ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ අදහස් කරපු തികමද ඒ කරන්නේ කියන එක ඒකන් තමයි අපි නුවණින් හොයන්න ඕන. මම හිතන්නේ චිත්‍ර මහත්මියතර වෙන වචනකින් යොමු කරන්න හැදී ඔතෙන්ට කියලා මම හිතනවා අර සංඛාර දුක්ඛ කියලා. ඉතින් අපිට දැනට ශරීරයේ දුක දැනෙන ඒවමද මේ කියන්නේ ඊට වඩා තව එහාට යන්න ඕනද කියන එක. ඉතින් මේක ප්‍රායෝගිකව කරන්න නම් දැන් මේ සූත්‍ර විදිහටත් කියනවා මේ කාම ගුණ කියන්නේ මේ අපේ ආයතනවලට අරමුණු වෙන දේවල් හැකනන් රූප කනකනන් ශබ්ද ඒ විදිහට. ඒකට ඒ එක එකක් ගැන සිහියෙන් නුවණින් ඉන්න වීරය කරන්න තියෙනවා. එතෙන්දී එතකොට මේ පිය රූප සාත රූප නැත්නම් මේ අපි ප්‍රියමනාප වෙන රූප විදිහට බාරගත්තොත් එතකොට අර භූමියෙන් එහාට ගිහිල්ලා. එහෙනම් අපි ආපහු භූමියට එන්න මතක් කරගන්න ඕන. මේක එළියට ගියා කියලා දැනගත්තාම අපිට විශේෂයෙන් දැනගන්න දෙයක් නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්නේ මේ භූමියෙන් එළියේ අර දලුවත් මහත්තයා කිව්වා වගේ අපිට අඩු ගන්න සිහින වෙන පිහිටන වෙලාවටවත් මේ මායාවෙන් ගැලවෙන භූමියට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ආරක්ෂා සහිත තැනට එන්නේ කොහොමද කියන එක දෙක පැත්තකින් දැන් අර භූමියෙන් එළියට ගියා කියලා දැනගන්නේ ප්‍රිය රූපයක් ඇහැට අහුවෙන කනට අහුවෙන නාසයට දැනෙන ඒවයි ඇලෙන ගතියක් තිබුණා නම් එතනින්ම පැහැදිලි දැන් අනිත් පැත්තට ගිහින් කියලා. එතකොට එහෙම දැනගත්තු වෙලාවක කොහොමද අපහු මේ ආරක්ෂිත තැනට එන්නේ කියන එක. ඒකදී ප්‍රායෝගික පැත්තක් තමයි මම පොගේ දවස්වල කියන්න උත්සාහ කළේ මේක ආයතන විදිහට මෙනෙහි කරන්න කියලා ටිකක්. يعني යම් කිසි ඇහෙන් දකින රූපයක් ගැන දැනගත්තාම නැත්තම් කණෙන් අහලා සද්දකින් ඒ යම් කිසි දෙයක් දැනුවත් වුණාම මේක සිහිය පිහිටලා නුවණින් පෙන්වන්න මෙන්න මෙතන උනේ මොකද්ද කියලා ඒකට උදව් කරගන්න පුළුවන් අපිට මොන ආයතනද මෙතෙන්ට සම්බන්ධ වුනේ. ඒකට අපි ඇහෙන් දැකලා දෙයක් දැනගත්තා නම් අපිට දක්ෂ වෙන්න ඕන අපි දක්ෂ වෙන්න ඕන මේ වෙලාවේ වැඩකලේ චක්කායතනයයි මන ආයතනයයි කියන එක හිතට මතක් කරලා දෙන්න. ඒ වගේ අපි මොකක් හරි දැනගත්තේ ශබ්දයක් ඇහිලා නම් එතෙන්දී අපිට පුළුවන්කම තියෙන්න ඕන මෙතෙන්දී සම්බන්ධ වුනේ ශ්‍රෝත ආයතනයයි මන ආයතනයයි කියන දෙක. ඒ කියන්නේ ඇහෙන ශබ්දය ගැන කල්පනා කරලා තමයි මෙන්න මේ දේ දැනගත්තේ. නැත්තම් දකින රූපය ගැන කල්පනා කරලා තමයි මෙන්න මේ විදිහට අපි දැනුවත් වුනේ. ඒ විදිහට මේ ආයතන පහටම දාන්න පුළුවන්. දැන් කයේ රිදුමක් ආවනම් එතෙන්දී තමන්ට පුළුවන් වෙන් කරගන්න කාය ආයතනයයි මන ආයතනයයි. ඒ කියන්නේ කාය ස්පර්ශයෙන් මෙන්න මේ විදිහට දැනුණා දැනීමක්. දැනීම කියන එකේ රූප තියෙන්න බෑ. ඒක දැනීමක් විතරයි. ඒකට දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි මේ ශරීර කොටස උතෙන්ට ආවි කියලා. ඒකට අර දලුගත මහත්මයා කිව්වා වගේ අපේ දරුවෝ වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ඔය යාන වාහන වෙන්න පුළුවන්, නැත්නම් ඔය ගෙදර තියෙන ඕනම බඩු භාණ්ඩයක් ගන්න පුළුවන්. ඒවා සේරම අපි එකතු කරගත්තා ඒවා. ඒ වගේම තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, ශරීරේ කොටස් වෙන්නත් පුළුවන්. ඉතින් ශරීරේ කොටස් අපිට මතක් වෙන්නේ බොහෝ විට ඒකේ මොනවා හරි ආබාධයක් ඇති වුණ මොහොතක. එතකන් අපි දන්නේ නැහැ වත ඊනාද නැද්ද කියලා. එතකොට ඒ වගේ විලාංක තමයි හුඟක් වෙලාවට මේක සිහි වෙන්නේ එක ගැන කල්පනා කරන්නේ. එතකොට ඒවයි දෙන්නේ ශරීරයෙන් දැනෙන යම්කිසි දැනීමක්. හුඟක් වෙලාවට ඉතින් දුක් වේදනාවක්. ඒ එතෙන්දිත් අපි දක්ෂ වෙන්න ඕන මොන ආයතන හරහද මේක දැනගත්තේ. එතකොට කාය ආයතනයයි මන ආයතනයයි කියන දෙක. එතකොට හැමතිස්සෙම ඔය ආයතන පහ ගත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් අපිට යම්කිසි අදහසක් අරන් දෙනවා මූලික දෙයක්. ඒක සංඥාවක්. එතකොට ඒක ගැන කල්පනා කරනවා. දැන් ඇහෙන්න රූප සංඥාව දුන්නහම ඕක ගැන කල්පනා කරනවා. එතකොට යම් සංජානාති තං විතක්කේති බවට පත් වෙනවා. ඒ කල්පනා කිරීම තුළ තමයි ඒ තියෙන්නේ මොනවද කියලා දැනගන්නේ. ඒ දැන ගැනීම තමයි ප්‍රපංචයක් බවට පත් වෙන්නේ. යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති. ඒ ප්‍රපංච වෙනකොට මතක තියාගන්න අපි ලෝකෙට අහු වුණා නැත්නම් දුකට අහු වුණා. දුක සකස් වුණා කියන එක. අර චිත්‍ර මහත්මයා අනිත් පැත්තෙන් කියපු සංඛාර දුක්ඛ කියන එකත් ඔතනමයි තියෙන්නේ. මොකද මේක සකස් කරපු දෙයක් සංස්කාරයක්. ඒකට ඒක අපේ හිත ඇතුලෙන් හදලා එළියෙන් තියපු. කියන්නේ ලෝකේ දෙයක් බවට පත් කරපු ස්වභාවයක් තියෙන්නේ. ඒ අපිට ඔතන සිහිය නුවණ පිහිටන්න පුළුවන් නම් අපි මේ මෝඩකමින් බාහිරේ තියනවා කියලා පිළිගත්තු එක එකෙන් නිදීමේ හැකියාව තියනවා සිහිය නුවණ පිහිටන වෙලාවට. ඒකට අපිට පුළුවන් නම් මේ ඇහෙන් දැක්ක දේ ගැන කල්පනා කරලයි ඔය මොකක් හරි දෙයක් ගැන දැනගත්තේ. ඒක හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක බාහිර දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට. එහෙම නැත්නම් කාය ස්පර්ශය නිසා යම් කිසි දැනීමක් දැනුණා. දැනීමක් විතරයි. දැනෙන ස්වභාවයක් විතරයි. දැනෙන ස්වභාවය කියන්නේ රූප නෙමෙයි. ඒක රූපයක් බවට පත් කළේ ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා අර පෙර අත්දැකීමක් මෙතෙන්ට අරගෙන පෙර අත්දැකීමෙන් තමයි ඔය හිතෙන්නේ. අතද කකුලද කොන්දද ඔළුවද පපුවද ඔය විස්තර ටික එන්නේ පෙර අත්දැකීමෙන්. ඒකට ඒක අරගෙන එතන හිතෙන් හදපු දේ හිත දැනගෙන එතන සිහිය නුවණ නැති නිසාම අපි ඕක ශරීරයේ කොටසක් බවට මොනවායින් හරි හැදිච්ච කොටසක් කියලා දැඩිව විශ්වාස කරන ගතියකට යනවා. ඒක තමයි ප්‍රපංච වීම. එහෙම නැත්නම් රූප උපාදාන. තව වචනකින් කිව්වොත් දුකටපත් වීම. මෙතන සූත්‍රයෙන් බැලුවොත් මායයට අහුවීම කියලා ගන්නත් පුළුවන්. එතකොට අපි අර පියවරුමෙන් ලැබුණ භූමියේ නෙමෙයි. සිහිය නුවණ පිහිටන මට්ටමේ නෙමෙයි. සිහිය නුවණ පිහිටියොත් දැන් මෙතන එක මට්ටමක් තමයි හිතෙන් හදපු දෙයනේ ඔය හිත දැනගත්තේ. ඕක බාහිර රූපයක් නෙවෙයි. කියන මට්ටමට පෙන්නලා දීමේ හැකියාව තියෙනවා. ඔන්න ඒ පෙන්නලා දීම තමයි ඒ පියවරුමෙන් ලැබුණ භූමියේ හැසිරෙනවා කියන එක. මේවයි ගැටලු තියනවා නම් මොනවා හරි අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොක්කලගේ මහත්මයා බොහොම පිං. ඇත්තටම අපි අර බැලුවත් මහත්මයා අහපු ප්‍රශ්නය ගැන හිතුවාම මේ විදිය අදහසක් හිතට ආවා. ඔබතුමාගේත් කල්‍යාණ මිත්‍රයන්ගේත් ඒ ගැන අදහස් දැනගන්න කැමති. දැන් එතුමා කිව්වා ඔය දරුවෝ ගැන, හදවත ගැන, තමන්ගේ හෘදේ වස්තුව ගැන එහෙම හිත හිත ඉන්නකොට ඒක පියවරුමේ නෙමෙයි කියලා තේරෙනවා කියලා. එතන අපි මට හිතන දෙකට බෙදා ගන්න ඕනේ කියන එක. මොකද දරුවෝ කියලා කියනකොට අජත්ත නෙමෙයි බාහිර දෙයක් ඒක. එතකොට අපි අපේ හිත බාහිරයට නැමුනොත් බාහිරයට නැමුණු හැම වෙලාවකම අපිට සකස් වෙන්නේ දුකමයි. ඒ වගේම තථාගතයන් වහන්සේ කියලා තියෙනවා මේ හිත ඇතුළට ගන්න කියලා. සතර සතිපට්ඨානේ පළවෙනි මේක කායානුපස්සනාව. එහෙනම් අපි හෘදේ වස්තුව ගැන හිතමු. එතකොට හෘදේ වස්තුව කියන්නේ ඇතුළත දෙයක්. එහෙමනම් දැලතමාත්මය කියපු හෘදේ වස්තුව ගැන හිතීම සතිපට්ඨානයට අයිති වෙනවා. නමුත් අයෝනිසෝ වයි මනසිකාරය, යෝනිසෝ මනසිකාරය තමයි අපිට පොග්ගලගේ මහත්මයා කිව්වේ කොහොමද ඒ දෙයේ දැකිය යුත්තේ කියලා. නමුත් අපේ ඇතුළේ තියෙන මේ හදවත, ආත්මාව, ඒ ආදී දේවල් වල යම් කිසි දෙයක් වුණාම අපි ඒ ගැන යෝනිසෝවද මනසිකාරය කරන්න හිතන්නේ, එහෙම නැත්නම් අයෝනිසෝවද කියන එක තමන් තුළින්ම දැකිය යුත්තේ කියලා හිතෙනවා. මොකද කායානුපස්සනාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කොටස් තියෙන බව 32ක් ගැන උන්වහන්සේ අපිට බලන්න කියලා තියෙනවා. එමුනම් මේ බලන විදිය වෙනසක් තියෙනව නේද? ඒ නිසා නේද මේ ඇතුළට හිත යොමු වුණත් මෙතන හරි විදියට තේරුම් ගැනීම නැති වෙලා තියෙන්නේ අපිට, අපි හිතන ක්‍රමයේ වරදක් තියෙන නිසා නේද කියන එක. ඒ මොකද අපි දැනට අපේ හෘදේ වස්තුව ගැන අපි හිතන්නේ මේ හෘදේ වස්තුව මගේ, මම තමයි මේකේ අයිතිකාරයා කියලා හිතන නිසාම නේද මේ දුක සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා මේ අවබෝධයේ පළවෙනිම ලෙවල් එක, එහෙම නැත්නම් පඩියක් විදියට තථාගතයන් වහන්සේ දේශනා කරපු සක්කාය දිට්ඨිය කියන එක එතන තියෙනවා. එහෙමනම් මේ පොදු විදියට දැකීම කොගලගේ මහත්මයා අපට තෝරලා දුන්නු විදියට අපි මේක පොදු බවකින් දකිනවාද? මෙන්න මේකයි මෙතන සිද්ධ වෙන්නේ. මේක දලුවත් මහත්මයාගේ මනස තුල වුණත්, චිත්‍රාගේ මනස තුල වුණත් ඒක ඇති වෙනසක් නැහැ. අයෝනිසෝව හිතුවොත් මේ විදිය දුකක් සකස් වෙනවමයි. එහෙමනම් අපි කොහොමද මේක යෝනිසෝ පැත්තට හරවලා තීරුම් ගන්න කියන එක අවශ්‍යයි කියන එක හිතට ආවා. ඒ අදහසත් සමග මම කැමති වසන්ත මහත්මයාගෙන් අහන්න කොග්ගලගේ මහත්මයා කියපු දෙයටත් දැන් එකතු කරපු අදහසටත් එතුමාට යමක් එකතු කරන්න පුළුවන්ද කියලා තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි කියලා දිනාටම. ඇත්තටම මේ අපි සාකච්ඡාවේදී මෙතන අපිට ඉගෙන ගන්න, ඉගෙන ගන්න අපි අහලා තියෙන කරුණු ගොඩාක් එකට එකතු කරලා ගත්තාම මත් මෙහෙම හිතන දැන් අපි ඔය දැන් අභ්‍යන්තර බාහිර කියලා අපි වෙන් කරගෙන තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා සතිපට්ඨානෙත් තියෙනවා. නමුත් දැන් අපි දැන් ඔය කිව්වට දැන් අපි හදවතක් තියෙනවා, වහුගඩු තියෙනවා කියලා අපි ඒවා ඔක්කොම අපි දැකලා නැහැ. ඒවා දැකලා නැහැ. ඒ වගේම දැන් අපි දැන් එළියට පේන ආයතන ටික ගත්තත් දැන් ඔය කන කියන එක, ඇහැ කියන එක අපි නිකන් එහෙම අපි ඇහැට පේන නිකන් මේ දැන් කන්නදීන් දකින්න ඇහැ නෙමෙයිනේ. ඒතර දැන් හදවත කියන එක දැනගත්තා. හදවත කියන එකේ දෙයක් හැදෙනවා. දැන් ඒක තමයි විදිහේ තියෙන එක. ඔක්කොම අපි මේ ඉගෙනගෙන බාහිර ලෝකෙ සුදිම ඉගෙනගත්ත දේවල් වලින් තමයි අපි හදාගත්තේ. ඒතර දැන් අපි දන්නවනේ සතිපට්ඨානේ බුදුන් වහන්සේ දේශනා කළේ මේක මේ පූර්ව ප්‍රතිපදාවක් හැටියට මේක පුහුණු කරගෙන යන්න ඉස්සරහට. සතර සතිපට්ඨානේ ඒ පොළොවන අධිර ටික ඒව ටික දැනගෙන දැනගෙන ගියොත් තමයි මේ අපේ ඉන්න තියෙන මෙකෙලස් දැන් ඒ උරුමේ ඒ කියන්නේ අර කැප කිරීලි කිටිය උරුමේ උට අර කියන්නේ ඒක මට හිතෙන්නේ මෙතන අපි දැන් දහම් කරුණු ඉගෙනගෙන තියෙන නිසා ගොඩාක් දේවල් ඒ ආරක්ෂාවට අදිතාලමක් තමයි සතර සතිපට්ඨාන කියන්නේ. ඒ සතර සතිපට්ඨානෙන් ඔබට තියෙන ගොඩක් ඒ කියන්නේ ඉතින් එහාට දැන් මේ කුණු පොකටස් කිසික ගැන බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ මේක තමයි මේ කය කියන්නේ මෙහෙමයි කියන්නේ මේ රූප පසු උපාදාය රූප කියනවා මේ සතර මහා ධාතු ගැන කතා කරනවා ධාතු හතරක් ස්වභාව හතරක් ඒවා අපි සතර මහා ධාතු අපි දැකලා තියෙනවද නේ ඒක දැනෙන ස්වභාවයක් එතකොට දැන් ඔය වගේ දේවල් බැලුවාම අපිට ටිකක් ගැඹුරට යනකොට තේරෙනවා මේ ධර්මයේ අපි උපද්දවාගෙන කියන්නේ අපිම හදාගත්ත දෙයක් තමයි දුක එන්නේ. දැන් ඒ කියන්නේ දැන් මට හිතුණොත් දැන් ඉතින් අපි ඉගෙනගත්ත දේවල් දැන් මට ප්‍රතිම දැන් මට මොකක් හරි දෙයක් තියෙනවා. ඒ තියෙන දේ මට තියෙනවා තියෙන දේ නැති වුණොත් තමයි මට දුක. දැන් ඒක උපමාවකට ගත්තොත් එහෙම අපිට මට ඉඩමක් තියෙනවා. සංකා. දැන් ඒ ඉඩම දැන් ඒක ප්‍රශ්නයක් මට. ඒකවල දැන් ඒක තියෙන තාක්කල් මට දුක. හැබැයි මම උඹ පන්සලට පූජ කරා. දැන් ඊට පස්සේ එතන ඒක ඒකින් එන දුක නෑ මට. ඒක මම ඒක අත්හැරියානේ. අන්නේක දැන් අත්හැරීම කියන එක හරිම ඒ කියන්නේ ඒ විදිහට බැලුවාම හිතෙනවා අපි මේ අපි දුක හදාගෙන තමයි දුක පරිහරණය කරන්නේ. ඒක අර සංඛාර දුක කියන එක එන්නේ නැහැ. අපි හදාගත්තු දුකක් තමයි අපිම විඳින්නේ. ඒතර ඒ දුක නැති කරගන්න නම් ප්‍රතිපදාවක් කියනවා සතර ප්‍රතිපදාවක් කියන්නේ හැබැයි එතනම ඉඳලා හරියන්නේ නැහැ. ඒකෙන් ඔබට යන්න ඕනේ අර අපි මේ හදාගත්ත දේ දැන් ඇත්තට රූපයක් දැකලා කන සද්දයක් අහලා ඒක කොහොමද වෙන්නේ? ඇයි මේ අපිට ඇහිච්ච සද්දයකට අපි මොකද මේ ඒක මේ වගේ දෙයක් කියලා අපිට ඒකිට ගැටෙන්නේ ඇලෙන්නේ. අපි හදාගත්ත දේ අපි මනසින් හදාගෙන ආයතන දෙකක් කරහා එන දේ දැන් ඒ ආයතන දෙකෙන් ඒකනේ ඇතිවිච්චදී අපි ඒක එළියට දැන් කණෙන් අහපු දෙයක් අපි දැන් නෑ කණක් කියනවාද කියලා හැබැයි සබ්ජෙක්ට් ඇහුණා ඒ විදිහට. ඉතින් ඒ විදිහට බලුවාම පේනවා අපි හදාගත්ත දෙයක් අපි මේ මෝඩකමට මේක හදලා එළියට කියලා දැන් ඒකේ දැන් දුක් වෙනවා. ආ දැන් මෙහෙම දෙයක් නේ දැන් මේක කියලා. ඒතර ඔය දුක ඒ විදිහට ඕක නැති කරන විදිහට බලුවොත් මේක මෝඩකමක් නෙකලේ මේක මුලාවක් නෙමෙතන තියෙන්නේ. මේ මානසික හදාගත්තේ මානසිකක් මේකේ ඇති දෙයක් නෑ නේද කියන එක නැහැ නෙමෙයි මේ හේතු නිසා හේතුනේ මේ හේතු නැති වෙනකොට නැත්තම් මේක හිම දෙයක් නෑනේ කියන එක ඒ විදිහට හිතන්න ගත්තොත් අන්න එතන මට හිතෙන්නේ හරියටම හරි සතර සත්‍පාචාරයේ තුලින් ආපු විශාල යොන්තු මාසකාරයක ඇවිල්ලා තියෙනවා ඒකෙන් ඒ වගේ දෙයක් කියලා මට හිතෙන්නේ තවත් අපි මේ පොගලගේ මාස්නා චිත්‍රා වල අපිට පැහැදිලි කරලා දෙන්නකෝ තිරුවන් සරණයි වසන්ත මහත්මයා. තෙනකෝන් මහත්මයා ඔබතුමාටත් යොමු වෙන්න දාපු ගොබ්බල්ගේ මහත්මයාට යොමු වෙන්න කලින් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. උමුදස් දේවල් ඇහුණා. ලොකු දේවල් කතා කරුණා. ශරීරය ගැන කතා කරනකොට ඔබ තුමි කිව්වා එක අජත්ත කියලා ඊට නැත්තම් මගේ ශරීරය කියලා. එතකොට මගේ හදවත මගේ හදවත නම් ඉතින් මම කියන හැටියට ඉන්න ඕනනේ. එතකොට ඒක මගේ නෙවෙයි නේද? අත වශයෙන් මේ ශරීරය අපිට අයිති දෙයක් නෙවෙයිනේ. ඒක නේද අපි නැති කරගන්න හදන්නේ. සක්කාය දිට්ඨිය ඒ කියන්නේ ශරීරයක් තියෙනවා කියලා තියෙන ආසාව නැත්තම් ආත්මභාවය අපේ ඒකේ අයිති නැති කරගන්න නේද අපි හදන්නේ. එතකොට ඒ හදේවස්තු වුණත් අපිට අයිති නෑ නේද? අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නෑ නේද ඒක උඩ. ඒකෙන් තේරෙනවා ඒක අපි මේ මම කියන මගේ මම මගේ කියන දෙයකට අයිති කරන්න බෑ ඒක. ඒත් එක්කම දැන් බාහිර දේවල් කියනකොට අපි ශරීර අපි ගන්න පුරුදුලා ඉන්නේ ඔබතුමී කියවාගේ ශරීරයෙන් පිට තියෙන ඒවා බාහිද්ද නැත්නම් බාහිර ශරීරයේ හැමෙන් ඇතුළේ තියෙනවා අජත්ත කියලා. අත්වසින් ඒ ඔක්කොම මහා භූත වලින් හැදිච්ච දේවල් නේ. දැන් වාතය වුණත් මහා භූත, මහා පොළොවත් මහා භූත, ඒ දෙකේ වෙනසක් නැහැ නේද? ඒ ඒ එළියේ දැන් වාතය කියන්නේ ඒකත් මහා භූතයක් නේ. මහා පොළොව කියන්නේත් මහා භූතයක් නේ. අපි ශරීරය කියන්නේත් මහා භූතයක් නේ. ඒකේ වෙනසක් නැහැ නේද? ඇත්ත වශයෙන් අපි නේද මේ ඩිමාකේෂන් එක හදාගෙන ඉන්නේ. අපේ හිතෙන් නේද හදාගෙන තියෙන්නේ. එහෙම කල්පනා කරලා බැලුවොත් මං හිතන්නේ ඒ ගතිය නැති කර ගන්න පුළුවන්. අනික ඒ විඥානයේ හැටියට බලනවා නැත්නම් මනස හැටියට බලනකොට අපේ ශරීරයත් බහිද්දයි. අර දැන් අර කොගලගේ මහත්තයා කිව්වා වගේ දැන් අපිට තියෙන්නේ මේකෙන් ගැලවෙන විදියක් හොයාගන්න. මේ ආයතන අපේ මේ ආයතන හයෙන් ගැලවෙන විදියක් නේ. ඒකට කරන්න තියෙන්නේ අර ඒ මං හිතන්නේ ඒ ඒ ඒ විදිය තමයි කුගරික මහත්තයා පෙන්වා දුන්න විදිය තමයි කරන්න තියෙන්නේ. හොඳයි. දැනට ඇති තිරුවන් සරණයි. තිරුවන් සරණයි තෙන්නකෝන් මහත්තයා. ඉතාම හොඳයි. ඇත්තටම ඒ දැකීමේ අපි මේ දකින විදියම වෙනස් වෙන්න ඕන කියන එක තමයි අපි හැමදෙනාම කල්යාණ මිත්‍රෝ සඳහන් කරන්නේ. එමනම් ඒක කරන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගත්තා. දැන් පොගලගේ මහත්මයා අපිට කියලා තේරුම් කරලා දුන්නා. හිතෙන්ම හදෙන දේ හිත දකිනවා කියන්නේ. ඉතින් මේක වචන ටිකක් විතරයි අපිට. අපි මේ දේ ගැන හිතන්න පුළුවන්. චින්තාමය ඥානයෙන්. මොකද්ද මේ කියන්නේ? අපිට ඒ ගැන හිතලා බලන්න පුළුවන්. යම් කිසි දෙයක් අරගෙන මේක කොහොමද ඒ විදිහට හිතන්නේ? ඒ විදිහට හිතලා බලපුතේ භාවනාවකින් ප්‍රත්‍යක්ෂ වුණොත් මේක නේද මේ කියන එක එදාට අපේ ඇත්තටම දැකීම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් නැත්නම් අපේ මානසිකාරය අයෝනිසෝ පැත්තෙන් යෝනිසෝ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපි පොතලගේ මහත්තයාට කතා කරලා තවදුරටත් බලමු කොහොමද මේ අපි ප්‍රතිපදාවකින් අවබෝධ කරගත යුත්තේ කියන එක. තෙරුවන් සරණයි. මේ අදහස් කීපයක්ම තියෙනවා. දැන් මේවයි අපි හැමතිස්සෙම ඒ ප්‍රායෝගික පැත්තට එන්න ඕන. දැන් මේ ඔබතුමිය අන්තිමට කියපු අර ඒ අයෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරේ ඒ වගේ දේවල් දැන් වචන වලින් දැනගත්තර කොහොමද මේකේ ප්‍රායෝගික පැත්ත දකින්නේ? එතන දැනගත්තු දේ භාවිතා කරන්න ඕන, බහුලව භාවිතා කරන්න ඕන. එතකොට මේ යෝනිසෝ මනසිකාර කියන්නේම මේක උපදින හැටි බලන්න ඇත්ත ඇති හැටි. යෝනි කියන්නේ උත්පත්ති ස්ථානේ, සෝ මනසිකාර. ඒක ඒ විදිහටම දකින්න මේක හට ගන්න විදිහ. ඔක තව වචනකින් කිව්වොත් සමුදය කියන එක දකින්න මේක හටගත්තේ කොහොමද? එතකොට අපි මේ කායනුපස්සනාවේදී කතා කරන්නේ රූපය ගැන. එතනස්තර අදහස් කීපයක් පළ වුණා හින්දා මේ අජ්ජත් බහිත්ත ගැන. ඒකේ එකක් තමයි දැන් මූලිකව අදහසක් එන්න පුළුවන්. අපි මේ බුදුරජාණන් වහන්සේ තමන් තුල බලන්න කියපු හින්දා මේ ඔය එළියේ තියෙන රූප අපි බලලා වැඩක් නැහැ. දැන් එළියේ ගෙවල් දොරවල් දරුමල්ලෝ දරුවෝ එහෙම තියෙනවා. ඉතින් ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ නැහැ. තමන් තුලනේ බලන්න කිව්වේ කියලා අදහසක් එන්න පුළුවන්. මේ තමන්ගේ ශරීරය ගැන විතරද බලන්න කිව්වේ කියලා. ඒක එතන මම මතක් කරනවා මේ කායනුපස්සනා විදි කියනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධාවා කායේ කායනුපස්සී විරති කියලා පැහැදිලිව අජ්ජත්ත බහිද්ධ දෙක බෙදලා තියෙනවා. එහෙනම් අපි අපේ යම් කිසි ඇලීමක් වෙන කැමැත්තක් වෙන ඕනම රූපයක් ඒක අජ්ජත්ත වේවා බහිද්ද වේවා. ඒ කියන්නේ මේ ශරීරයට ආйти එකක් ගැනත් අපිට සිහිනුවන පිහිටන්න ඕන. ශරීරයෙන් බාහිර දේවල් ගැනත් සිහිනුවන පිහිටන්න ඕන. ඒක අපේ මේ කතා කරපු සූත්‍රෙත් හොඳටම පැහැදිලි. ඔය කාමගුණ කියනකොට කියන්නේ මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙන දේවල්. ඒකට ඒවා පැහැදිලිවම බාහිරයි. ඒ ආයතනයට සාපේක්ෂව බාහිරයි. එතකොට ඒක ගැන අපිට කායනුපස්සනාව වඩන්න තියෙනවා. ඇයි මේකට? ඒකටත් කායනුපස්සනාව තියන්නේ. ඒක අපේ කයට අයිතිද? ඒකට එතෙන්දී අපිට මේ අදහසක් ගන්න වෙනවා. මේ කය දුවේ රූප කියන අදහසින්. එතකොට ඒ රූප අජ්ජත් වෙන්නත් පුළුවන්, බහිද්ද වෙන්නත් පුළුවන්. එතන බලන්න වෙන්නේ අපේ ඇලීමක් වුණාද? මේ ආයතනයක් කරහා දැනගත්තු ඒ රූප ගතියට අපේ කැමැත්තක් ඇති වුණාද? එහෙම වුණා නම් අර මායාවේ භූමිය. අර පියවරුමෙන් එන බුදුරජාණන් වහන්සේ පෙන්නපු සතර සතිපට්ඨානෙ නෙවෙයි. එහෙනම් මෙතන මම මතු කරන එක අදහසක්. මේ අපේ හදිල් නැත්නම් සාකච්ඡා කරන්න පුළුවන්. මේක තමන්ගේ ශරීරයට බලන්න අවශ්‍යයි, බාහිර දේවල් වලට බලන්නත් අවශ්‍යයි. යම් කිසි දෙයක් දැනගත්තේ මේ ඇකනනාසයේ දිව ශරීරයේ කියන ආයතන වලින් නම් ඒ ඕනම දැනගත්තු දෙයක්. දෙයක් කියනකොට ඒක රූපයක් වෙලා ඉවරයි. තව විදිහට කිව්වොත් ප්‍රපංචයක් බවට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ අපි තියෙන දෙයක්. මොනවායින් හරි හැදිච්ච දෙයක්. අත්දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන් දෙයක් බවට පිළි අරගෙන ඉවරයි. අන්න එහෙම පිළිගත්තු ඕනම දෙයකට අපිට මේ යෝනිසෝමනසිකාරය යොදන්න වෙනවා. මොකද්ද යෝනිසෝමනසිකාරය කියන්නේ? මේක ඉපදුන හැටි, සමුදය. මේක හටගත්තේ මොකක් නිසාද කියන එකට අපිට සිහිය නුවණ තියන්න වෙනවා. සිහිය තියනවා කියන්නේ ඔන්න දැන් මේ දෙයක් ගැන දැනගත්තා කියන එක. ඒතර ඒක ශරීර රූපේ දෙයක් වෙන්න පුළුවන්. අර කිව්වා වගේ අපේ එක එක අවයව වෙන්න පුළුවන්. හෘදේ වස්තුව, පෙනහළු මොනවා හරි. එහෙම නැත්නම් මේ අතපය, කොන්ද, ඔළුව වගේ ටිකක් බාහිරයට දැනෙන පළු මට්ටමේ කොටස් වෙන්නත් පුළුවන්. ශරීරය ඇතුලේ කවදාවත් දැකලා නැති අභ්‍යන්තරව පවතිනවා කියලා අපි විශ්වාස කරන දේවල් වෙන්නත් පුළුවන්. ඒකත් බොහොම වැදගත් අදහසක් මං හිතන්නේ. අපේ අර වසන්ත මහත්තයා ඉදිරිපත් කළා, දැන් මේ ඇතුලේ තියෙන අවයව අපි කවදාවත් දැකලා තියෙනවද? එතෙන්දී ඔන්න ආයතනවලට සිහිය නුවණ පිහිටන්න හොඳම විදිහක්. දැන් මෙන්න මේ ඇතුලේ අවයවයක් ගැන දැනගත්තා කියපු ගමන් ආයේ අපි යන්න ඕන බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ? ඔක ඉපදුනේ කොහොමද? සමුදය බලන්න කිව්වා. ඒකට සමුදය බලන්න අපිට තියෙන්නේ මේක දැනුවත් උනේ මොන ආයතන හරහද කියන එකෙන් ආයතන වෙන් කරන්න. හැම තිස්සෙම ආයතන දෙකක් එන්නේ. එක ආයතනකින් මූලික අර පටන් ගන්න සංඥාවක් අරන් දෙනවා. ඊළඟට ඒක ගැන කල්පනා කරනවා. යම් සංඥානාති ිතං විතක්කේති. ඒක ගැන කල්පනා කරනවා. කල්පනා කිරීම තුළ තමයි අපිට අපේ පෙර අත්දැකීම මත ඔන්නෝක මෙන්න මේ වගේ දෙයක් කියන එක හිත හදලා පෙන්වන්නේ. කියන්නේ හිතෙන් හදලා හිතට පෙන්වනවා. දැන් හෘදේ වස්තුව මතක් වුණොත් ඒ හරිය අපි හිතමු රිදීමක් එනවා කියලා. එතකොට ඒ රිදෙන එක නිකන් දැනෙන දැනීමක් විතරනේ. කාය ස්පර්ශෙන් ඒ දැනීමේ නෑ මේ ශරීරයට අයිති කොටස. දැනීම මාත්‍රයක් විතරයි. ඒ දැනීම ගැන ඔන්න දැන් කල්පනා කරනවා. දැනෙන බව අඳුරගත්තානේ. අඳුරගත්තු දේ ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට අපිට හෘදේ වස්තුවක රූපයක් හිතට පේන්න ගන්නවා. දැන් මේක පෙනුනේ කොහොමද? මේක හොඳට නුවණින් බැලුවත් වෙයි. මේක පෙර අත්දැකීමක්මයි, පෙර ඇසුරක්මයි. අපි කවදාවත් ඔක ගැන හෘදේ වස්තුවක් ගැන අහලා නොතිබුණා නම් අපි හිතමු පොඩි ළමෙක් කියලා. හෘදේ ගැන අහන්න කලින් එයාට කවදාවත් හෘදේ වස්තුවක් හිතට පේන්න විදිහක් නැහැ. එතකොට ඒ මොනවා හරි හේතු වෙලා, පෙර අත්දැකීම් හරි මොනවා හරි හේතු වෙලා මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද? හිතෙන් සකස් කරලා දෙන දේ හිත දැනගන්නවා. සිතෙන් සකස් කරලා දෙන දේ හිත දැනගන්නවා. සිතෙන් සකස් කරපු දේ තමයි ධම්ම කියන එක. ඒතර මනසෙන්ම සකස් කරපු දේ ධම්ම. මන ධම්ම. ඒක දැනුවත් වෙනවා අපහු මනෝ විඥාණයෙන්. ඒ කියන්නේ හිතම දැනගන්නවා. හිතෙන් හදපු දේ හිතම දැනගන්නවා කියන්නේ ඒකයි. එතකොට ඔතන අපේ සිහිය නුවණ නැහැ. අපි සාමාන්‍ය ජීවත් වෙනකොට ඔතන සිහිය නුවණ නැහැ. අපේ සිහිය නුවණ තියෙන්නේ අර බාහිර තියෙන රූපේ. දැන් මෙතන බාහිර කියනකොට හිතට සාපේක්ෂව බාහිරයි හෘදේ වස්තුවක්. ඒ කියන්නේ ශරීරයේ ඕන කොටසක් හිතට සාපේක්ෂව බාහිරයි. ඒ මං හිතන්නේ අපේ කමල් මාත්‍ය මතක් කළේ ඒකත් බාහිර නේද කියලා ඒ මට්ටමේ. ඒකට මනසට සාපේක්ෂව හැම රූපයක්ම බාහිරයි. ඉතින් ඒ වුණාට අපි ඒක අපේ ශරීරේ කොටසක් විදිහට ගන්න හින්දා ඒක අපිට අජ්ජත්තයි. ශරීරයට අයිති නම් අජ්ජත්තයි, ශරීරයෙන් පිට නම් බහිද්දයි. ඒ විදිහට තමයි සාමාන්‍ය ලෝකයා වර්ග කරන්නේ. එතකොට මේක නුවණින් බලද්දී තමයි මනසෙන් හදපු එක මනසෙන් දැනගෙනනේ. ඕක දැන් මොනවෙන් හරි හැදිච්ච, ඒ කියන්නේ අපි කිව්වොත් ලේමස් නහර වලින් හැදිච්ච, නැත්නම් පඨවි ආපෝ තේජෝ වාය වලින් හැදිච්ච දෙයක්, දෙයක් බවට පත් කරනවා. ඒ දෙයක් බවට පත් කිරීම මේ මුලාව මත, අවිද්‍යාව මත කරන දෙයක්. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. එතකොට මෙන්න මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මෙහෙම සිද්ධියක් නෙවෙන්නේ. ඊළඟට තේරුම් ගත්ත දේ අපි හිතට මතක් කරලා දෙන්න ඕන. ඒ මතක් කරලා දීම තමයි එතන දැන් සිහිය විතරක් නෙවෙයි නුවණත් පිහිටනවා. සිහිය නුවණ දෙකම පිහිටනවා සතිපට්ඨානෙ. එතකොට ඒකේ සතිය විතරක් නෙමෙයි සම්පජානීය කියන එකක් තියෙනවා. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? තව විදිහට කිව්වොත් අර යෝනිසෝ මනසිකාරය කියන එක. මේක හටගත්තේ කොහොමද කියන සමුදේපත්තත් දැන් අපි පෙන්නනවා. මෙතන මං පොදුවේ අර තව කරුණක් මතක් කරන්නම්. රූපයක් කියන එක අපි ඔය ඉල්ගේ තියනවා නැත්තම් ශරීරයේ තියනවා කිව්වට ඔකත් අර සංස්කරණයක්. ඒ කියන්නේ අපි අර මූලික මට්ටමේ ඉඳන් ගැඹුරට යනකොට මේකත් සංඛාරයක් වෙනවා. ඒතර සංඛාර දුක්ඛ වලට මේ බලන විදිහ අයිති වෙනවා. මොකද මේ දැන් ශරීරේ කොටසක් වුණත් සරස්කලේ හිතෙන්. ඒ කියන්නේ අපේ අවිද්‍යාව මුල් වෙලා කරපු සංඛාරයක්. ඔක තියනවා මේ රූපය සංඛාර ගැන පොදුවේ කියනකොට අර සංඛාර වචනෙත් මුලින් ගත්තු හින්දා මම මේ මතක් කරන්නේ තියනවා මේ මොකද්ද මේ සූත්‍රේ කජ්ජනීය සූත්‍රය කියන එක. කජ්ජනීය සූත්‍රයේ තියනවා රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ කියලා. ඒ කියන්නේ රූපය රූපයක් පිණිස අபிසංස්කරණයක් කරනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. සංකාරෝ කියන්නේ එතකොට මේ අபிසංස්කරණය. රූපය රූපයක් බවට අපේ සකස් කිරීමක් සිද්ධ වෙනවා. අන්න ඔතන තමයි මේ අවිද්‍යාවෙන් කරන වැඩේ. මේක රූපෙට විතරක් නෙමෙයි ඇත්තටම පංච උපාදානස්කන්ධෙටම තියෙනවා. එතන වේදනාවටත් ওই කතාවමයි යෙදෙනවා. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. සංඤං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංකාරය සංකාරත්තාය සංකතං අபிසංකරොන්ති. විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති. මම ඒ ටිකක් මතක් කළේ අපි දැන් අර සාමාන්‍ය තියෙන ශරීරයේ හැදිච්ච හැටි බලන එක කතාවක්. නැත්තම් ඔය එළියේ තියෙන රූපේ ගැන බලන එක කතාවක්. ඒ කියන්නේ දැන් ශරීරය ගැන බලද්දී ශරීරය ඔන්න කෙස්ලොම්නිය දත් සම්මස්නාරෝ දෙතිස් කුණුපකින් හැදිලා තියෙනවා. ඒක විදිහක්. එහෙමත් නැත්තම් ඒව හැදිලා තියෙනවා සතර මහා ධාතුන්ගෙන්. නැත්තම් ඔය ධාතු කලාප කියන මොනවාද රූප කලාප කියන්න පුළුවන්. ඒක එක ඔය වචන දදා තාම මේ බලන බැලීමේදී අපි රූපයක් තියනවා කියන එක පිළි අරන් ඕක හැදිච්ච හැටි මේ බලන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ තව පැත්තක් පෙන්නනවා. රූපය විතරක් නෙමෙයි රූප සමුදය බලන්න. ඒක එතෙන්දි මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා. සමුදය තිබුණත් තමයි රූපේ තියෙන්නේ කියලා. සමුදේ යෙදුන්නේ නැත්නම් රූපයක් පිහිටන්න බෑ කියන ධර්මතාවයි. අපි පටිච්ච සමුප්පාදේ කියලා කියනවා. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. සමුදේ තියෙනකම් ඵලය තියෙනවා. ඉමස්මින් අසති ඉදං නහෝති. සමුදේ නැති වුණොත් ඵලය තියෙන්න බෑ කියන ඔන්න ඔය නුවණ එන්න ඕන. ඒකට දැන් තව විදිහට මේ කායනුපස්සනාව වැඩිම තුල එන්න ඕන පටිච්ච සමුප්පාදේ ගැන අවබෝධය. නැත්තම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් දැන් තමන් ඒකේ යෙදෙනකොට අනේ සිද්ධියක් වෙනවද කියලා දහමට ගලපලා බැලුවොත් මං හිතන්නේ වැදගත් වෙනවා. ඉතින් ඒ මට්ටමට යන්න නම් මෙන්න මේ සමුදේ බැලීම හුඟක් වැදගත් වෙනවා. ඒ සඳහා තමයි මම මේ ආයතන පැත්තෙන් බලන්න කියන්නේ. ඒතර මනසෙන් සකස් කරපු දෙයක් නේද අපේ මෝඩකමට එළියේ තියෙනවා කියලා බාරගත්තේ. එතකොට මේ මෝඩකම කියන සමුදේ යෙදෙනකන් එළියේ රූප තියෙනවා. ඔය මෝඩකම යෙදුන් නැති දවසට එළිය රූප උපදින්න විදිහක් නෑ. මොකද සමුදේ නැත්තම් ඵලය ඉදෙන්නේ නෑ කියන එක. අන්න ඒ ධර්මතාවය දකින විදිහට බලන්න නම් අපිට මේ ආයතන වෙන් කරලම බලන්න වෙනවා. දැන් කය ගැන දැනගත්තේ කාය ස්පර්ශයෙන් දැනෙන ප්‍රථමයි ඔය මේ රූපේ කියන එක හිතට පෙනුනේ, හිතෙන් හදලා දීපු එක. එතනත් සිහිය නුවණ නැතිවීම නිසා තමයි බාහිර රූපේ ඉපදුනේ. බාහිර කියන්නේ මෙතන අධ්‍යත්ත ශරීරේ ඉපදුනේ. ශරීරයට ඇති කොටස්. ඔය විදිහටම තමයි එළියේ තියෙන රූපත් උපදින්නේ කියන ධර්මතාවය. ඔන්න ඕක තමයි මං යෝනිසෝමනසිකාරය විදිහට දකින්නේ. මොකද උත්පත්ති ස්ථානය ගැන ඇත්ත ඇති හැටි පෙන්වන්න ඕන. අපට ඕන හැටි නෙමේ පවතින ඇත්ත. අපිට පවතින ඇත්ත දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ විදිහට ආයතන පිරිසිඳ දකින්න. ආයතන විදිහට බලන්න ඇත්ත ඇති හැටි. ඒකට අන්න ඒක පෙන්නලා දෙන්න උත්සාහ කිරීම තමයි මං දකින්නේ මෙන්න මේ මායයට අහු නොවන භූමිය කියලා. පියවරුමෙන් ලැබුණ භූමිය කියන එක. මේවයි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොංගරගේ මහත්මයා, කල්ලාණ මිත්‍රෙන්ට යම් කිසි ගැටලුවක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් එතුමාගෙන් අහලා දැනගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. ඇත්තටම කොංගරගේ මහත්මයා ඔබතුමා එහෙම කියනකොට මේ කියලා හිතා ගැනීමක් කියන එක හැම කල්යාණ මිත්‍රයෙකුගේම කියවුණු දෙයක්. ඒ කියලා හිතා ගැනීමක් කියන එකට අපි ධර්මයේ පාවිච්චි කරන දෘෂ්ටියක් කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ එතකොට කියලා හිතා ගැනීමක්. දැන් ඔබතුමාත් ඉතාම හොඳින් අපට තේරුම් කරලා දුන්නා මේ කියලා හිතා ගැනීම දකින්න සමුදෙ මේ දේවල් වල උපත දකින්න කියලා. එමනම් අපි සාමාන්‍ය විදිහට අපි හිතුවොත් මේ වෙලාවේ ආපු අදහසක් තමයි හිතට ඔබතුමාගෙන් ඒ ගැන කරුණු දැනගන්න කැමති. ඇත්තටම කොක්කලගේ මහත්මයා, අපි මේ සාමාන්‍ය ගහකුත් අපි සංසන්දනය කරලා බැලුවොත් ඒ ගහක් කියන එකත් අපි වගේම යම් කිසි විදියකින් උපතක් ලබනවා. ඒ ගහ වැඩෙනවා. ඒ ගහ ජාතිය බෝ කරනවා. ඒ වගේම ලෙඩ රෝගත් හැදෙනවා. ලෙඩ රෝග හැදිවිලා නැති වෙලත් යනවා. නමුත් ඒ ගහට ඒකේ දුකක් තියනවාද කියලා. එහෙමනම් ඇයි මේ විඥානේ සහිත අපට මෙහෙම දෙයක් ඇති වෙලා තියෙන්නේ? එවැනි කියලා හිතා ගැනීම නිසා ඇති වුණු දෙයක්ද කියන එක අදහසක් වශයෙන් හිතට ආවා. ඒ වගේම සමුදය, රූපයේ සමුදය කොහොමද මේ දේ හිතේ හටගන්නේ කියන එක අපි ඕනම දෙයක් ආයතන තුලින් අපිට තේරුම් ගියොත් එතකොට අපිට තේරෙයි කියලා හිතෙනවා. මේ සියල්ලම කියලා හිතා ගැනීම ගොඩක්. කවුද මේවා කියන්නේ අපිට? මේ කවුද මේ විදිහට මෙහෙම තියෙනවා, අරෙම තියෙනවා, ඕක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා කියන්නේ කවුද කියන එක අපි තේරුම් ගත්තොත් ඇත්තටම තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ ධර්ම අවබෝධයේ සිත් වෙනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් කියලා. ඔබතුමා කිව්වා යම් කිසි විදියක මේ මෝඩකම නැති වුණොත් එතනින්ම තමයි අපිට අපි ගැලවීම තියෙන්නේ කියලා. ඉතින් එහෙමනම් මේ මෝඩකම එහෙම නැත්නම් ධර්ම භාෂාවෙන් කියනවනම් අවිද්‍යාව මේක සකස් වෙන දෙයක්. මේ සකස් වෙන දේ හරි විදියට නොදැකීම නිසා සකස්සන දුකටයි අපි මේ සංඛාර දුක්ඛතාවය කියලා තේරුම් ගත යුත්තේ කියන්නේ. එතනදී අපිට තවත් ටිකක් අපි හිතලා බැලුවොත් ඒ හැම දෙයක්ම දැන් අපි සාමාන්‍ය විදියට ආනාපාන සති භාවනාවෙන් ඇත්තටම මේ දේ හුඟක් පැහැදිලි වෙනවා. ආනාපාන සති භාවනාව කරනකොට යම් කිසි වෙලාවක ඒ ආශ්වාස ප්‍රශ්වාසය නොදෙනී යන මොහොතක් තියෙනව නැති මොහොතක් බොහෝම සියුම්ව දැනෙන වෙලාවක තාම හොඳින් ඇත්තටම තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා අජත්ත බහිද්ද කියන එක. එළියේ තියෙන දේට අපි එක නමක් තියෙනවා. මේ පරිශේ වෙලා ඇතුළට එනකොට තව නමක් කියනවා. එතකොට එළියේ තියෙන සුරු වාතය කියනවා. ඇතුළට ආවම ඒක මගේ හුස්ම කියනවා ආශ්‍රාසය කියනවා. මේ ආදි වශයෙන් කියනවා. ඉතින් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ? කවුද මේ කියන්නේ මේ මෙහෙමයි කියලා? මෙන්න මේ කියන දේ අපි අනුමත කරලා ඒ උස්සේ යන සංස්කරණයන් නිසා මේ දුක සකස් වෙනවා කියන එක අපිට දකින්න උත්සාහයක යෙදෙන්න ඕනේ. අදහස කුච්චට ආවොත් මම හිතා ගන්නවා. එහෙමනම් මේ මෝඩකම යම් කිසි දවසක නැති වුණොත් තමයි අපි මේම විදියට අපි කවුද මේ මම කවුද කියන එක තේරුම් ගන්න කියන එක අපි තවත් කාලයක් අංජ මහත්මිය තුමිය කොහොමද තේරුම් අරගෙන කියන්නේ ගැන දැන් අපිට කතා කරන්න කැමතිද තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රා මහත්මිය. මට නම් ගොඩක් ලොකු ධර්ම දැනුමක් නැහැ. නමුත් අර දල්වත් මහත්මයා කියපු දේ ගැන මටත් පොඩ්ඩක් මානසිකාරය යෙදුනා. දැන් ඇත්තටම දැන් අපි හිතමු දැන් ලෙඩක් ගැන කතා කරොත් ඒ ලෙඩේ දැනගන්න ඉස්සෙල්ල නැත්නම් ශරීරයේ වේදනාවක් හටගන්න ඉස්සෙල්ල ඒ ගැන දැනුමක් නැහැ. එතකොට එතන එම මොහොතේ එතන දුකක් නැහැ. නමුත් අර වේදනාවක් හටගන්නකොටම තමයි ටග්ගල එතනට අවධානය යොමු වෙනවත් එක්කම තමයි මං දකින්නේ ඉස්සෙල්ලම එතන ඉස්සෙල්ල තිබුණ දැන් අපිටම උදාහරණයකට මොකද මම මේක මං හිතන හැටියට දල්වත් මහත්මයා කියන එක තමයි අර මට තේරෙන්නේ අර දුක හටගන්නේ දැන් දැනගන්න ඉස්සෙල්ල කිසි ප්‍රශ්නයක් නැහැ දැනගත්ත ගමන්ම අපිට අතීත මතක සටහන් එක්ක ඇවිල්ලා ටග්ගාල එතන උපාදානය වෙලා තව තව ඉදිරි අනාගතේ අතීත මතක සටහන් තුලින් වර්තමානයට එතනට ගෙනල්ලා ඊට පස්සේ දැන් හිත මොනව වෙයිද මේකෙන් මොනව හරි ලෙඩක් තව වැඩි වෙයිද ඒකට අනාගතයට ගිහිල්ලා ඔහොම ප්‍රපංච හද හද ඉන්නවා. එතකොට නමුත් දැන් සමහරලාට අපි කිව්වට කොච්චර සතිය යෝනිසෝමනසිකාරයේ දාන්නේ කියලා සමහර වෙලාවට ටිකක් අමාරුයි ටිකක් කල් වෙලා යනවා ටග්ගල සතිය එතනට එන්න. ඉතින් අර ඇත්තටම මේ මගේ මේ හොඳ කල්යාණ මිත්‍රියක් මට කිව්වා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බලන්න කියලා. ඒක කියවුවට පස්සේ තමයි මට තේරුනේ මේ අපි දැනගත්ත ගමම්ම එතනට යෝනිසෝ මනසිකාරය දාලා ඇසුරුසනක් විදිහට වෙන විදිහට ඉතාමත්ම ඉක්මනින් අපි මේක දැක්කොත් මේ දැනගන්න ඉස්සෙල්ලා මේ දැන් ආපු එකක් නේද අර කොග්ගලගේ මහත්තයා කිව්වා වගේ මේ සමුදියේ මේ දැන් නේද උනේ මේකවල සංකතයි නේද මේ හේතුඵල ධර්මයක් නිසා නේද උනේ කියලා ටග්ගාල එතනින් අරගෙන අර එන වේදනාවට නිකන් ටෙන්ෂන් එක විතරක් දුන්නොත් පොඩි ගැප් එකක් එනවා ඒ වේදනාවත් ඒ සතිය තුලත් එච්චරම ඒක ඇෆෙක්ට් වෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. තෙරුවන් සරණයි. මම මේ ප්‍රායෝගික කරන විදිය ගැන තමයි මම ගොඩක් කැමති චිත්‍රා මහත්මියගෙනුත් කොග්ගලගේ මහත්මියගෙනුත් උපදේශයක් ගන්න මොකද මේ මටත් තේරෙන දේ දැන් හුඟක් වෙලාවට මේ දැන් බය වගේ දේවල් ඇති වෙන්නේ නැත්තම් දුක හටගන්නේ චකිතයක් ඇන්සයිටි දෙයක් වගේ හටගන්නේ එක්ක කණින් මොකක් හරි ડોක්ටර් කෙනෙක් කියපු එකක් හරි අහලා අතීතයට හරි වර්තමානයට හරි සිතුවිලි ගිහිල්ලා අන්න එහෙම තත්වයක්. ඒතර යෝනිසෝමනසිකාරයේ නැති මොහොතක තමයි හැමතිස්සෙම උපාදානය සිදුවන්නේ. ඉතින් කොහොමද මේක ප්‍රැක්ටිකලි අපි කරන්නේ කියන එකට උපදේශයක් ඔබ තුමාලගෙන් ලැබුණොත් මට ගොඩක් පිං ඔබ හුඟක් පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අනුෂ මහත්මිය බොහොම හොඳ කරුණු ටිකක් අපිට ඉදිරිපත් කළේ. ඇත්තටම මේ වෙලාවේදී ඔබතුමාට දැනට ආපු අදහස් සම්බන්ධව යමක් එකතු කරන්න පුළුවන් ද තෙරුවන් සරණයි? තෙරුවන් සරණයි. හොඳයි. ඒක අපි ප්‍රායෝගිකව හිතන එකම කොහොමද මේක යදාගන්නේ කියන තැනටම තමයි එන්න ඕන. එතකොට මේ මෙහෙම කරුණකුත් ඉදිරිපත් වුණා. අපිට දැන් ලෙඩක් රෝගයක් නැත්නම් රිදීමක් ආපු වෙලාවට විතරද මේ දුක තියෙන්නේ කියන එකකුත් තියෙනවා. ඉතින් ඒක මතක තියාගන්න ඒ කතාව සාමාන්‍ය ලෞකික කෙනෙකුට දුක දැනෙන්නේ ওই වෙලාවට විතරයි. හැබැයි අපි මනින් බලනකොට ඔතනින් පොඩ්ඩක් එහාට යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය කියන පැත්ත. ඒ කියන්නේ අපි මේ දුක තියෙන වෙලාවට රූපය ගැන විතරක් මෙනෙහි කිරීම නෙවෙයි මේක. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පොදුවේ හැම රූපෙම දුකක් කියලා. ඒ කියන්නේ රූප උපාදානය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනවනේ. ඉතින් අපිට දුක තියෙන්නේ ඔය අපිට නිකන් අපි අකමැති දෙයක් වෙනකොට විතරයි අපිට. සාමාන්‍ය ඒක ලෝකෙටයි දුක. ඒකත් දුකක් තමයි. ඒක දුකක් නෙවෙයි කියනවා නෙවෙයි. ඒ වුණාට අපිට පේන්නේ නැති පැත්ත තමයි අපි ඇලෙන දේවල්. අපි කැමති හොඳයි කියලා හිතන රූප හම්බ වෙනකොට අපිට දුකයි කියලා හිතන්නේ. අනේ කොච්චර හොඳද කියලා අනිත් පැත්ත තියෙන්නේ. අපි මේ යෝනිසෝමනසිකාරය පවත්වනකොට එහෙම වර්ග කිරීමක් වෙන්නේ නැහැ. මේක ටිකක් පුරුදු කරනකොට මේක හොඳ වේවා නරක වේවා රූපයක් අපේ ලෝකෙට ඇති වුණා නම් එතන මතක තියාගන්න එතන දුක පහළ වෙනවා. නේද? රූප උපාදානි තියෙනවා. තව පැත්තකින් කිව්වොත් සක්කාය දිට්ඨිය තියෙනවා. රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙනවා. ඔකම දුකක් ආපු වෙලාවට විතරක් සක්කාය දිට්ඨිය තියෙනවා කියලා එකක් නැහැ නේ. ඒ කියන්නේ ලෝකෙටයි තියෙන දුක කියන්නේ මේ කායික පීඩාවක් ආපු වෙලාවට විතරයි මේ සක්කාය දිට්ඨිය තියෙන්නේ කියලා. එහෙමම ඒකම මේ බාර ගන්න එපා. මොකද ඔහම වුණත් ලෙඩක් වෙනකන් ඉන්න වෙනවා අපිට මේ සිහිය පිහිටන්න. එතකොට මේ ශරීර රූපේ තියෙන ඕන වෙලාවක අතිදක්ෂ වෙන්න ඕන මේ රූපයක් උපාදාන වෙලා අපිට ඒක දුක බව පේන්නේ නැති අපේ මෝඩකමට. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ කෙටියෙන් කියනවා නම් මේ රූප උපාදානෙ දුකයි කියලා. ඔක තව කියන්නේ සූත්‍ර ගොඩක තියෙනවා මේ දැන් රූපය නිසයි සේරම සිද්ධ වෙන්නේ. එක සූත්‍රයක් තමයි ආනන්ද සූත්‍රය. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වුණේ මේ සූත්‍රය අහලා. ඒකට ඒකෙදි කියනවා උපාදාය ආවසවානන්ද අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය හින්ත තමයි අස්මි කියන මේ මම කියන එක ඉන්නේ. අනුපාදාය නෙවෙයි. කිංච උපාදාය අස්මීති හෝති. මොකක් උපාදාය කළොත්ද මේ අස්මීති කියන එක එන්නේ? නො අනුපාදාය. අනුපාදාය වුණා නම් කියන්නේ උපාදාය නොවුණා නම් ඕක එන්නේ නැත්තේ මොකද්ද? රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. එතකොට රූපයක් උපාදාය කරලා රූපයක් ඇසුරු කරලාමයි මේ අස්මි කියන එක හටගන්නේ. ඉතින් ඒ හින්දා අපි ඕනම රූපයක් ගැන දැනගත්තොත් එතෙන්දී අපිට මේ සිහිය පිහිටන්න වෙනවා. සිහිය පිහිටන්නේ කොහොමද? ඔන්න දැන් රූපයක් තියෙනවා ඉති රූපං. මේ රූපය හටගත්තේ කොහොමද? ඉති රූපස්ස සමුදේ කියන එක බලන්න ඕන. රූපයක් තියෙනවා නම් ඕකේ සමුදේ. ඕක අපිට හටගත්තේ කොහොමද කියන තැන බලන්න ඕන. ඒ සමුදේ බැලීමේදී ලොකු නුවණක් එනවා මේ පටිච්ච සමුප්පාදය ගැන. මොකද සමුදේ තියෙනකන් විතරයි රූපේ තියෙන්නේ. සමුදේ නැත්තම් රූපයක් ගැන කතා කරන්න බෑ. උපදින්නේ නැහැ. එන අන්නේ ඒ දැක්ම එන විදිහට රූපය ගැන බලන්න ඕනේ. ඒකයි මේ අපි කය ගැන බලන්නේ. මේ කය නැති වෙලා යන්න නෙවෙයි. කය හටගත්තනම් හටගෙන තියෙන්නේ මෙන්න මේ හේතු යෙදෙන තාක්කල් විතරයි. මේ සමුදේ යෙදෙන්නේ නැත්නම් කයක් ගැන කතා කරන්න බෑ කියන අන්නේ නුවණක් එන විදිහට මේක බලන්න වෙනවා. ඒ හින්දා තමයි මම කිව්වේ දැන් මේ මොහොතේ වුණත් තමන්ට ශරීරය ගැන මෙනෙහි කරලා බලන්න පුළුවන්. තමන් මේ ශරීරේ කොටසක් තියෙනවා කියලා දැනගත්තේ කොහමද? කොහමද කියලා බලන්නේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. මොන ආයතන හරහාද මේක දැනගත්තේ? ආයතන නැත්නම් අපිට දැනගන්න බෑ. ඒකට මේක කාය ස්පර්ශයන් නිසා දැනුණ දැනීමක් ගැන කල්පනා කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇහැට පේන ශරීර කොටසක් නිසා ඒ දිහා බලලා කල්පනා කරලා දැනගත්තු දෙයක් වෙන්න පුළුවන්. ඒකට මේ ආයතන වෙන් කර කර බලන්න. සමුදයයි ඒ නිසා හටගත්තු දෙයක් නේද? සමුදයන් නිසා හටගත්තා නම් සමුදේ තියෙනකන් විතරයි ඒ රූපය ගැන කතා කරන්න පුළුවන්. සමුදයකින් තොරව අපිට රූපයක් ගැන කතා කරන්න බෑ. ඒකට සමුදයයි ඵලයයි එකට යෙදෙන ධර්මතා දෙකක්. එකක් මතක තියාගන්න සමුදේ ඉවර වෙලා ඵලය හටගන්නවා නෙවෙයි. ඒ දෙක එකට යෙදිලා තියෙන එකයි සමුදේ නිසාමයි ඵලය. සමුදේ නැත්තම් ඵලය නෑ. මොන ඔය දැක්ම આવුත් තමයි අර යෝනිසෝ මනසිකාරේ අපි මේ ලෝකෙන් එතර වෙන විදිහට වැඩෙන්නේ. එතකොට මේ කය ගැන මොනවාම හරි තමන්ගේ ශරීරය ගැන ඍතුමත්කට බලන්න ඕන. ඒ වගේම සනීපයක් දැනුණත් අපිට බලන්න පුළුවන් කය ගැන. එහෙම නැතුව නිකන් ඔය ඇලීමක් ගැටීමක් නැති, ඒ කියන්නේ සුඛ වේදනා දුක් වේදනා නැති වෙලාවෙත් කය ගැන බලන්න පුළුවන්. ඒ කියනවා ඒ අදුක්කම අස්ක වේදනා ඒ වචන වලින් ගන්නව නෑ. ඔක වචන වලින් ගන්න නෙමෙයි මං කියන්නේ. මේ ඉන්න ගමන් බලන්න දැන් මගේ ශරීරේ මොන වගේද තියෙන්නේ කියන එක. එතකොට ශරීරයේ හැඩයක් Tamanට පේනවා. ඊළඟට බලන්න ඕක දැන් මේ මොහොතේ මන් දැනගත්තේ කොහොමද ඕක තියෙන බව. එන්න ඕක තමයි ප්‍රායෝගික මට්ටම. يعني දැන් Taman මේ මොහොතේ කල්පනා කරන්න මේ දැන් මගේ ශරීරේ තියෙන්නේ කොහොමද. එතකොට Tamanට පේනවා හිතට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වක මෙන්න මේ විදිහට එක එක කොටස් තියෙනවා. ඒකම අනිත් පැත්තට බලන්න. ඔය දේ දැනගන්න මොන ආයතනද උදව් වුනේ? අන්න එතෙන්දී යෝනිසෝමනසිකාරය යෙදෙනවා මේ කය ඉපදුන හැටි බලන්න. ඒක මොනවද දැනීම් ටිකක් ගැන කල්පනා කළා. කල්පනා කිරීම තුල තමයි ඔය ශරීරයක් සම්පූර්ණ වෙලා ඔය ඉරියව්ව හිතට පේන මට්ටමකට ආවේ. ශරීරය සම්පූර්ණ වෙලා කියන්නේ අපි දැනෙන තැන් ටික වෙන් කරලා ගත්තොත් ඒවයි ශරීරයක් නැහැ. මම ඒ සාමාන්‍යයෙන් කියන්නේ අපි අර හැමෝටම පුරුදු ඇති අර ඉස්සර කාලේ ප්‍රස්තාර එහෙම ඇඳලා කොහමද අඳින්නේ? අපි අර data points ටිකක් අරගෙන ලක්ෂ ටිකක් ලකුණු කරනවා. ඒවා තිත් ටිකක්. තිත් ටිකේ graph එකක් නැහැ. ඒත් graph එක ඊළඟට තමයි සම්පූර්ණ කරන්නේ. ඒක සම්පූර්ණ කරාම රූපයක් තිබුණට ඊට කලින් තියෙන අර කැඩිච්ච තිත් ගොඩක්. අන්න ඒ වගේ නේද මේ ශරීරයේ තැන් තැන් වල තියෙන දැනීම් ටික මේ මොහොතේ. ඒතර ඒ තිත් ටිකක් කියන්නේ ශරීරයක් නෙමෙයි. එහෙනම් ශරීරය සම්පූර්ණ කළේ කවුද? මේ මනස. මනසට ඒක සම්පූර්ණ කරන්න උදව් උනේ කවුද? පෙර සුර. අතීත අධ්‍යක්ෂණ. එතකොට අන්න ඒවා උදව් කරගෙන නේද දැන් ඔය හිතට පේන හැඩේ ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ. එනා එක පැහැදිලිවම මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගෙන මේ මනසෙන් හදපු දෙයක් අපිට අල්ලලා බලන්න පුළුවන්ද? බෑ. අල්ලලා බලන්න පුළුවන් දෙයක් බවට පත්ලේ අපේ මෝඩකමට. ඒක තමයි අර හිතේ හදපු එක එළියෙන් තිබ්බා. එළියෙන් තියෙන මට්ටමට පිළිගත්තා කියන්නේ ප්‍රපංචයක් කරලා. ඔන්න ඕක මේ මොහොතේ යෙදෙන්න බලන්න. ඕක යෙදෙන මොහොතක මොක ටිකක් යෙදෙනකොට තමයි එන්නේ. ඒ මොහොතේ මායයට අහු වෙන්න පුළුවන්ද? අර කියපු කාම ගුණවලට අහු වෙන්න පුළුවන්ද? ඒක ඇහෙන් දකින්නේ වට කරන්න පුළුවන්, කනෙන් ඇහෙන්නේ වට කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ ආයතන පහටම කරන්න කියලා තමයි මේ සූත්‍රෙදි පැහැදිලිවම පෙන්වන්නේ. මොකද මේ ආයතන පහෙන්ම අපි අර මායයට අහු වෙන්න පුළුවන්. අහු වෙන්න පුළුවන් නෙමෙයි අපි ඉන්නේ අහු වෙලා. ඒ සිහිය පිහිටන මොහොතක විතරයි යෝකෙන් නිතිලා ඉන්නේ. කොට මේ සිහියනවන පිළිකන්න Taman සරෙන් සරේ උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය තමයි ආතාපි කියලා. ඒ දෙන්නේ වීරය කරන්න ඕන. වීරය කරන්න නම් වීරය කරද්දී සිහිය පිළිකන්න පුළුවන්. සිහිය විතරක් පිළිටුවට මදි. එහෙම දෙයක් තියනවා කියලා. ඔය දේ උපන්නේ කොහමද? සමුදය කියන පැත්තත් වෙන්න ඕන. මෙන්න මේ සමුදය නිසයි ඔය දේ තියෙන්නේ. මේ සමුදය නැත්නම් ඔහොම දෙයක් ගැන කතා කරන්නවත් බෑ. මොකද හටගන්නේ නැහැ. ප්‍රතිලා නැහැ කියන ධර්මතාවය නැවත නැවත පුළු පුළුවන් වෙලාවට මේ හිතට පෙන්නලා දෙන්න ඕන. ඔක තමයි මම දකින්නේ මේ ප්‍රායෝගිකව මේක යෙදෙන්න කියන එක. මේක නිකන් දැනුමක් ගොඩ ගැසීමක් නෙමෙයි. වචන ගොඩක් නැහැ මෙතන. මෙතන පාලි වචන මොකුත් නැහැ. මේ දේ දැනගත්තේ කොහමද? එච්චරයි. යම්කිසි රූපයක් ගැන දැනගත්තේ කොහොමද? ඒතර ඒක දැනගන්න උදව් වුණ ආයතන දෙක වෙන් කරන්න. ඇහැද කනද නාසයද දිවද ශරීරයේද ඔය මොකක් හරි එකකින් දී ගිහින් නේද ඔක දැනගත්තේ. ඉතින් මේක බොහොම සරල දෙයක්. ඒ කියන්නේ මහා ගැඹුරක් කියලා හිතන්න එපා. මේ සරලදී අපි දකින්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේක නැවත නැවත හිතට මතක් කරලා දෙන්න. මේකට වචන ගොඩක් දැනගන්න අවශ්‍ය නැහැ. මේ සරල අදහස තේරුන්නේ නැත්නම් ඒක ප්‍රශ්න කරන්න කියන එක තමයි මම කියන්නේ. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා තියන්න ඕන, කරන්න ඕන දේ තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනා ඒක යොදන්න ඕන. ඥානං පස්සෙන් යථා භූතං වුණාට පස්සේ ඒක භාවිතා බහුලී කතා කියනවා. ඒක භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. ඒක ඒ ප්‍රායෝගිකව කරන්න පුළුවන් මට්ටම එන්න තමයි මේවා සාකච්ඡා කරලා තමන්ට පැහැදිලි නැත්නම් තව තව ප්‍රශ්න කරලා මේක මෙහෙම වෙන්න පුළුවන්ද මෙහෙම වෙන්න බැයිද කියන ඒවා අහන්නේ දැනුම කොට ගන්න නෙමෙයි තමන්ට මේකේ යෙදෙන්න. ඒක ඒ යෙදීම තුළ තව තව ඒ අවබෝධය එනවා, ප්‍රත්‍යක්ෂ වීම එනවා. ඒකට අපි පාඩම් කරපු දෙයක් දකින්න නෙමෙයි මේ පවතින ඇත්ත දකින්න පුරුදු කරන්නයි මේ දේ යෙදෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබලගේ මහත්මයා. ප්‍රසන්න මහත්මයා ඔබතුමාට අපිට එකතු වෙන්න පුළුවන්ද? ප්‍රශ්නයකින් හරි අදහසකින් හරි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිළු දිනාටම බොහොම පිං සිළු දිනාගෙම අදහස් වලට ඇත්තටම මට එකතු කරන්න පුළුවන් චුට්ටක්. ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ කියනවා එක වෙලාවක මේ අර හිවලෙක් බලාගෙන ඉන්නවා, ඇත්තටම මේ ඉබ්බෙක් කටු ඇතුලේ ඉඳන් සීලම අංග එළියට දානකම් එළියට ආදාපු ගමන් හිවල කණ්ඩ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහටම බලනකොට මායෙක් ලකෙන මෙතන පංච මායයා වෙන්න ඕනේ, එහෙම නැත්නම් ක්ලේශ මායයා වෙන්න ඕනේ. එතකොට එතෙන්දී අපි එළියට දාපු ගමන් අපි සංසාරයට මම හිතන්නේ උපාදන් හදා ගැනීමම තමයි එතෙන්දී කරන්නේ. ඉතින් ඒක අපි මෙනෙහි කරමින් කොහොමද කරන්නේ කියලා එතෙන්ට මට නම් හිතෙන්නේ හුඟක් වෙලාවට සතියම තමයි. සතියම තියාගෙන අපිට එතෙන් තුලින් මෙනෙහි කරගන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් උපාදාන නොවි ඉදිරියට ගෙනියන්න කියලා. ඇත්තටම ඒක නැති වුණොත් අපි ඒ මොහොතේ මෙන්නේ කරන්න ගිය සමහර වෙලාවට එතනදි හිත පිට යන්න පුළුවන්. ඉතින් අපි ඒකට ඉස්සෙල්ලා ටෝච් එකක් ගහනවා වගේ දිගටම ගහගෙන යනකොට තියෙන දේවල් ඔක්කොම අවවෙනවා වගේ තමන්ගේ හිත තමන්ගේ මානසිකාරය ඒකට කියනවා දාස්තාවිත කියනවා සමාදාහම් බිකු මනෝවිතක්කේ කියලා. ඒකට ඒ මනෝවිතර්ක ටික තමන් හරියට හදාගත්තේ නැත්නම් අපවාදාන ඇති වෙන විදිහයි මට නම් තේරෙන්නේ. ඉතින් ඒක නිසා ඒක සතිමත් වීති රූපයක් දැක්කනම් දැක්කා පමණයි කියන විදිහටම හිත ගෙන්න ගන්න පුළුවන් නම් දරුවා දැක්කනම් ඒ දරුවාට උපාදාන කරගන්නේ නැතුව තමන්ට උපාදාන කරන්නේ නැතුව අර සතිපට්ඨාන තුලින්ම අර තමන්ගේ නිජ භූමියේ හිත තියාගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපිට කර හැකි සරුවන් සරණ ජීල් දෙනවට. සරුවන් සරණයි ප්‍රසන්න මහත්මයා. මේ වෙලාවේදී අපිට ජයන්ත මහත්මයා සම්බන්ධ වෙලා කියලා හිතෙනවා. ජයන්ත මහත්මයා ඔබතුමා මෙතෙක් ඇහුණු දෙයකින් අපිට යම්කිසි ප්‍රශ්නයකින් හෝ අදහසකින් එකතු වෙන්න කැමතිද? සරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රා මහත්මිය. මම දැන් වගේ සම්බන්ධනේ මම දැනට අහගෙන ඉන්නා. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පාලිත මහත්මයා ඔබතුමාට පුළුවන් ද අපිත් සමග එකතු වෙන්න? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම අහගෙන ඉන්නම් මේ කියන මොකක් වෙන කිරුණාම එක හිද වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ඇත්තටම මම හිතන්නේ අපිට හුඟක් දුරට ඔබලගේ මහත්මයා උදව් කරා කොහොමද මේ දේ දකින්න උත්සාහයේ දෙන්නොන් කියලා. මනසට මේ දේ දෙන්න හැම වෙලාවකම කියන එක ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්. හැම වෙලාවකම කියන්නේ එහෙමනම් අපි මේ උත්සාහයට යෙදෙන්නේ මේ මම කියන්නේ කවුද කියන දේ තේරුම් අරගෙන මේක මේ දෘෂ්ටියෙන් අයින් වෙන්නේ කොහොමද කියන එක එතනදී අපිට ඇත්තටම සාමාන්‍ය විදිහට මම කියන්නේ ක්‍රියාකාරීත්වයක් කියන දැක්කෝකලගේ මහත්තයා ක්‍රියාකාරීත්ව හතරක් කියනවා. ඒ පුතුමත් ඒ විදිහට ආයතන වශයෙන් කියලා බැලුවොත් මම කියන්නේ එක්ක දැක්කීම දැනීම ඇහි දැනගෙන බව දේද කියලා හිතා. එතකොට ඇත්තටම මේ මොකක්ද මේ අපි හැම දැක්කීම මොකද මේ දෙහිත් වෙලා ඇත්තටම අපි හැමදේම ගන්න නමුත් ඒක මොකද අපි ඉස්සු කරගන්නේ මේ සම්පූර්ණ දුක්ඛාපිට සිතමහත් වේ ළඟට එන්න සතස් වෙන දුකක් තියෙනවා කියලා කොහොමද අපි මේකෙන් තේරුම් ගන්න කියන එක මට හිතුණා අපි උත්සාහයක යෙදුනොත් හොඳයි කියලා ඒ ගැන තේරුම් ගන්න. එහෙමනම් මේ දැන් යම් කිසි දෙයක් ඇහෙනකොට දැනෙනකොට අපිට අර මම හිතන්නේ අනුෂ මහත්මිය අපිට තේරුම් කරේ ඒ මට්ටමේ ඉඳලා වෙන්න ඕනේ. ඒ වෙලාවේදී අපි දකින්නවද මේ දේ මේ නාම රූප විදියට. එහෙම නැත්නම් අපි මේක පංච උපාදාන ස්කන්ධයක් විදියට දකින්නවද කියන එක අපි තේරුම් ගන්න ඕන තැනක් කියලා හිතුණා. මොකද ඒ අනුව නොබැලුවොත් අපේ හිත තුල මමත්වය මම කියන දේ හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි කියලා. ඒ මොකද ඕනම දැකීමක් දැනීමක් ඇහිීමක් දැන ගැනීමක් වෙනකොට ඒ දේවල් වලට ප්‍රඥප්තිය නැතුව මේ සිදුවුණු ක්‍රියාව දැක්කොත් ඒ සිදුවෙන දේ සිදුවෙන විදිහට දැක්කොත් අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මෙතන මේ ප්‍රඥප්ති වලින් අයින් වෙලා යම් කිසි විදිහක මේ සිදුවීම දැක්කොත් මේ තියෙන්නේ නාම රූප එකතු වීමක්. නාම රූප ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ යම් කිසි වින්දනයක් වින්දනයට අනුව අඳුනා ගැනීමක් අඳුනා ගැනීමට අනුව සිතීමක් නැවත ඒ දේ මගේ කර ගැනීම නිසා ඇහෙන දේ මගේ කර ගන්නවා හම කර ගන්නවා එහෙම සිදුවීම නිසා නේද මේ දුක සකස් වෙන්නේ. එහෙම නැත්නම් මේවා නාම රූප පමණක් බවත් කොහොමද මේ නාම රූප මොන හේතුවක් නිසා දැති වුනේ අර අපි ගහේ උදාහරණය අපි අරගෙන බැලුවොත් එහෙමනම් ගහකට වැඩි අපිට තියෙන වෙනස මේ විඥාණය දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දැනගැනීමේ හැකියාවක් කියලා තියෙන නිසා මේවා නාම රූප විදියට දකිනවා නම් අපි යම් කිසි දෙයකට විඥාන පත්‍යා නාම රූප. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා මේ දේවල් වලට මේ නම් දීලා ඒ නම් දීපු එක අනුව මේවායින් තමන්ගේ ඇතුලේ සිදුවෙන සකස් වීම යම් කිසි විදිහක අවබෝධයකට ආවොත් කියලා එතනින් අපිට අවබෝධයක් ඇති වෙයි කියලා හිතෙනවා. මේ සිදුවීම් සියල්ලම මුල ඉන්න ලොකු මොහොරා කවුද කියන එක අපිට අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. ඒ අවබෝධයක් මිසක් ඒක කියලා හිතාගෙන ඉන්නක් නෙමෙයි. ඒ සඳහාම අපි විදර්ශනාවට යොමු වෙන්න ඕනේ. ඒ විදර්ශනාව කරන ක්‍රමය කොගලගේ මාත්‍ය අපිට කියලා දුන්නා. ආයතන වශයෙන් කොහොමද මේ දේ දකින්න අවශ්‍ය, කොහොමද මේ සමුදේ සිද්ධ වෙන්නේ, කොතනද මේ සමුදේ සිද්ධ වෙන්නේ කියන්නේ යමක් දෙයක් බවට පත් වෙන්නේ කොහොමද, කොහොමද මේ විඥාණයට අහු වුණාට පස්සේ මේ දේවල් ප්‍රඥප්ති වශයෙන් ගන්න. එතකොට අර නාම රූප බව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා අපි ඒ දේවල් දෙයක් යමක් විදිහට අරගෙන සකස් වෙන දුක තේරුම් අරගෙන තියනවාද, දැකලා තියනවාද? එහෙමනම් මේට ප්‍රධානම දැනත් අපි සඳහන් කරොත් අපි අපේ විඥානය දැකලා තියනවාද? ඒ දේ දැකගත්ත දවසකට යම් කිසි කෙනෙකුට මේ සියල්ල සියල්ලේ උපත කොතනද කියන එක මේ සම්බන්ධයෙන් අති ගෞරවනීය අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විස්තර කරලා තිනා යමෙකුට යන්න පුළුවන් ධර්මයේ ගැඹුර තියෙන්නේ මෙතනයි. සිය සුලියක් විදිහට උන්වහන්සේ මේක විස්තර කරනවා. විඥාන නාම රූප සම්බන්ධ එතනින් එහාට කෙනෙකුට යන්න තැනක් නැහැ. මේ කොටස යම් කිසි කෙනෙක් අවබෝධ කළොත් ඒ තැනත්තා ඒක සංස්කරණයක් කියන එක දකිනවා. එහෙමනම් විඥානය කියන්නේ සංස්කරණයක්. මේ සංස්කරණය සිදු වුණේ කොහොමද? මෝඩකම නිසා. මෝඩකම නිසා සංස්කරණයන්ගේ අපි ඇති කරගන්නා මමත්වයක් ඒ නිසා ඇතිවන දුකක්. අපි කතා කළ වචන වලින් තේරුම් ගත්තට ඒ දේ තමන් තුළින් දැකීමේ උත්සාහයක යෙදී සිටි කියන දේ තමයි කුසල ගුණාත්මකව කියෝනේ. ඒ සිදුවෙන්නේ කොහොමද කියන එක දැකීමට නම් මෙතෙක් චින්තාමය වශයෙන් තේරුම් ගත්ත සෑම දෙයක් භාවනාවේදී විදර්ශනාවට යොමු කළොත් විඥාන නාම රූප සම්බන්ධයේ යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ විඥාන නාම රූප සම්බන්ධයේ තේරුම් දෙකෙනෙකුට මේ මෙතෙක් කල මේ මෝඩකමෙන් ඇති වූ සංස්කරණයන් නිසා සකස්සුණු විඥානයකින් සිදුවන දේ යථා තත්ත්වයේ දකින්නේ නැතුව ඒ විඥානයේ ආයාකාරයේ සිටියට යමක් දෙයක් මවලා ප්‍රත්‍යක්ෂයක් මවලා ඒ ප්‍රඥප්තියට කල්පනා කිරීමේ සකස් වෙන දුක දැකීමට ඉඩක් නොදී යම් කිසි කෙනෙකුට දකින්න නම් ඒක භාවනා ප්‍රතිවිලයේ සිටින්නට තමයි දැන තේරුම් අරගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. කවුරුටත් කල්‍යාණ මිත්‍රෙන්නේ ඉගෙන අදහස් දැනගන්න කැමති වසන්ත මහත්මයා ඔබතුමාට නමු වෙනස තෙරුවන් සරණයි. දවස්තරණයි දිනාතම අතරමිතින් අද දැන් කතා අවසාන භාගයට ඇවිද තියෙන ඉතින් ගොඩක් කරු පැහැදිලි වුණා අපිට දැනගන්න ඉගෙනගත්තා අපි ඉගෙනගත් දේවල් තවත් මතක් කරගත්තා අද හොඳට දැල්වත් මහත්තයාගේ ඉස්සලාගේ ප්‍රශ්නේ රැක්කේ මේ වගේ ඉන්න අපිට දැන් මේවා එනවනේ මේ දැන් දුක මේ විදිහට එනවනේ කියන ප්‍රශ්නයක් මම හිතන්නේ උත්තරා මට්ටමකට උත්තර අපිට මට හිතනවා ලැබුණ ඇති කියලා. ඉතින් කොහොම නමුත් ඒවා ওই විදිහට කරගෙන යන එක තමයි තියෙන්නේ. දැන් ওই මේ කොගලගේ මහත්මයා අපිට පැහැදිලි කළ විදිහට මේ ආයතන ටික කිරිසුම් දකින්න. ඉතින් ඒ ආයතන කිරිසුම් දකින්නම කියන්නේ පස්ස නිරෝධය, පරිසේ නිරෝධය විවක් කියන්නේ ඔක්කොම එකට විදිහට වෙන දෙයක් සංසිද්ධියක්. ඉතින් ඒ ගැන හොඳට බලන්න තියෙන එක මට එකක් මතක් කියන්න මෙතන එකතු කරන්න කැමතියි. දැන් මට මෙහෙම දෙයක් තියෙනවා මේ ඇස්තික වහගෙනම මේක කරන්න අවස්ථාවක් නැහැ කියලා. දැන් නැහැ මොකද කියලා දැන් ප්‍රක් භවනා කියනවනේ දැන් භවනා කරන්න ඇස්තික වහගෙන මෙහෙම කරන්න කියලා. දැන් මේ විදිහට හිතන්න ඔබට මේ ඇස්තික අරගෙන මේ එදී බලාගෙන ගැටීම දකින්න දෙයක් ගැන ඇහෙන දෙයක් ගැන මේ නැත්තම් ගන්ධ සුවඳක් කියනකොට මොන හරි දැත බාරි වෙලා ඉන්නකොට මේ ඉන්න තැන ඉඳලාම එහෙම කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ දේකුත් මට හිතුණා මොකද දැන් අර දැන් භාවනාවකින් ඇතුළත තියාගෙන අපිට පුළුවන් මේ මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරලා ඊට පස්සේ මේ වගේ දෙයක් ගැන හිතන්න පුළුවන් නැත්නම් මේ කුණප කොටස් ඒ කියන්නේ අසුබ භාවනාව වගේ ඒ වගේ දෙයක් කරලා කරන්න පුළුවන් ඊට පස්සේ ඒ වගේ දෙයක් එහෙම කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක තුලින්ම දිගටම කරගෙන යන්න නැතුව හොකට ඇස්තික අරගෙන මේ එහෙම කරන්න පුළුවන් කියලා සිතනවා. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ මට. ඉතින් අපි ගොඩක් සාකච්ඡා කළා. ගොඩක් කිසි දුනා මේ අහම් කරුණු මතක් කරලා දීන්න ගැන. ඒ වගේම සල්වත් මහත්තයාත් ගොඩක් මේකේ ප්‍රයෝගික කරගෙන මම හිතනවා මේ අපි හැමෝටම ඇත්තටම කියනවා නම් අපි නීතියක් වැඩක් දුකක් අරදක් මෙරකල්ම මේ දුක ගැන හිතන්නේ නැතුනේ මුළු ලෝකෙම කියන්නේ අපි මේ දුක මත. ඉතින් දැන් අපිට කියන හැම දෙයක්ම මේ දුක එනව නේද කියලා ඒව අරගෙන ඒව ගැන හොද්දට හිතන ගත්තොත් එහෙම ගලිමත්ක වගේ අපිට එතකොට ඒ වගේ අවස්ථාවක් මූණ පාන්න ආව වෙලාවට අපිට මං හිතන එක හරි පහත් වෙයි කියලා. දැන් මමත් ගලොත් පොග්ගල්ලගේ මහත්තයා වගේ මරත් මේ වගේ අසිනු තියෙන කෙනෙක් දැනනම් තාම නෑ මුකුත් දරනොට කොයි වෙලාවෙ ඉරි දන්නේ නැති නමුත් ඒ වගේ වෙලාවකට මූණ දෙන්නේ කොහොමද කියන එක සූදානම් වෙනවා. මොකද සූදානම් කියන්නේ මේ වගේ හිතක් තිබුණාම මං හිතන්නේ හරි පහසුයි කියලා. ඉතින් මේවත් ඔබතුමාටත් මේවා අපි ප්‍රාර්ථනා කරන බොහොම අපි මේ කරන හැම දෙයක්ින්ම හැම දෙයකින්ම මේ දුක් නිරෝධයෙන් කියන්නේ මේක ප්‍රායෝගිකව පාවිච්චි කරලා මේක පිළිසිඳ දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි වසන්ත මහත්මයා, මේ වෙලාවේදී සේන මහත්මයාට යොමු වෙලා අවසාන වශයෙන් කොග්ගලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම් සාකච්ඡාවේ නිමාවකට. සේන මහත්මයා තිරුවන් සරණයි. ඇතුන් සම් ගොඩක් විවිධ අදහස් පළ වුණා. ඒකට බොහොම පිං. එක අදහසක් මට ක්ලැරිෆයි කරගන්න ඕන ඔබතුමියගෙන් චිත්‍ර මහත්මිය. මෙතනදි කියවන මේ සතර සතිපට්ඨානය මදි කියන විදිහ අදහසක් මේ නිවන් දැකීමට. නමුත් මම මෙතන කලී ධාරණීතිය සතර සතිපට්ඨානය වැඩීමම ඇති කියලා නිවන් දැකීම. ඒ කියන්නේ ඔබතුමියගේ අදහස් කියනවා නම් මම කෘතඥ වෙනවා. ඒ වගේම තාම හොඳින් සාකච්ඡාව කරන එක නම් බොහොම පිං හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන තථාගත ධර්මයට ගියාම නම් අපිට එහෙම දෙයක් හිතෙන්නේ යුතු නැහැ. මොකද මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව උන්වහන්සේ අපිට දෙනවා ඉතාම හොඳ ගැරන්ටි එකක්. ඒකමයි ඒකායන මාර්ගයේ මේ වන අවබෝධයට පිහිට. එමුනම් අපි අර නිවන කියන එක මේ සදාකාලික සැනසෙල්ල ඇති වෙන්න නම් මේ මූලිකම නැති වෙන විදිහට බැලීම සිදුවිය යුත්තේ දැකිය යුත්තේ සිහියෙන් අවශ්‍ය මොන තැනද කියන අපිට උදාහරණ සත්‍යපට්ඨානේ දේශනා කරලා තියෙනවා. මම හිතන්නේ යම් කිසි කෙනෙක් කියන්නේ ඒ ඉතනි ඔබට ඒ සමහන් යම් කිසි සමත්දැක්කකින් එක දැකලා වෙනවා. නමුත් මෙතනදී අපි සියුරුමය ගැන අද කතා කරන්නේ ළඟටින්ද සතර සතිපට්ඨානය හැර තවත් ක්‍රමයක් ඇද්ද කියන එක දැනට නම් මතකයට එන්නේ නැහැ. අපි කොබලගේ මහත්මයාට යොමු වෙලා ඒ ගැන අදහස් විමසමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාගේ මේ අවසාන කරනකොට මේ ටිකක් ඉස්මතු කරන්න වසන්ත මහත්මයා අවසානට කියපු කාරණයක් මේ ස්ටික පියාගෙන භාවනාවක නිරත විය යුතුද නැද්ද කියන කාරණාව යුතුද නැද්ද කියනවට වඩා ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස විවිධ මතනේ තියෙන්නේ. අපිට ඒකෙන් පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතනවා. හොඳයි, තෙරුවන් සරණයි. ඒක මේ බොහොම වැදගත් මං හිතන්නේ. ඒ වගේම මම දන්නේ අර මහත්මයාට කිව්වා මේ සතර සතිපට්ඨානෙන් එහාට දෙයක් කියුණාද කියලා. මේ කතා කරන්නේ සතර සතිපට්ඨානේ වැඩෙන හැටිමයි. ඒක පැහැදිලි නැති තැනක් තියෙනවා නේද? හුවත් කියන්න පුළුවන්. අපි මේ කායනුපස්සනාව වඩන්නේ කොහොමද කියන එක තමයි මේ කතා කරගෙන යන්නේ. ඉතින් මන් දන්න තරමින් සතර සතිපට්ඨානෙන් එහා ක්‍රමයක් නැහැ. අපි වෙන ක්‍රම හදාගත්තට ඒ සේරම මේකට අඩංගුයි. ඉතින් දැන් අර අස්පියාගෙන මේක බලනවද, අරගෙන බලනවද කියන එක මේ මගේ අදහස නම් එච්චර වැදගත් නෙවෙයි. අපිට මගේ ප්‍රායෝගික අත්දැකීම් අනුව නම් ස්පියාගෙන කරන්න අවශ්‍ය සමත භාවනාවක් විතරයි. සමත භාවනාවේදී ඇස් අරගෙන හිටියොත් හිත එහෙම එහෙ අරමුණු වලට දුවන ගතිය වැඩි හින්දා අපිට ස්පියාගෙන කරන්න වෙන්නේ. හැබැයි සමතයක් යම් කිසි ඉහළ මට්ටමකට දියුණු කරපු කෙනෙකුට ඇස්තරගෙනත් හිත එකන් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මූලිකයට නම් ඒක කරන්න අපහසුයි. ඒ හින්දා දැන් විශේෂයෙන් ආනාපාන සතිය වගේ එකක් ඇස් පියාගෙන ආරම්භයේදී පුරුදු කරන එක හොඳයි. ඒක සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර කරන්න පුරුදු වුණ කෙනෙකුට අවශ්‍ය නම් සමහර විට ඇස්තරගෙන කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ සමතය දැන් අපි මේ කතා කරන්නේ විදර්ශනාව ගැන. කියන්නේ රූපය පිළිසිඳ දකින්නේ කොහමද? මේ රූපය කිව්වහම මේ ඇහෙන් දැනගන්න ඒවා, කනෙන් දැනගන්න ඒවා, නාසයෙන් දැනගන්න ඒවා, දිවෙන් දැනගන්න ඒවා, කයෙන් දැනගන්න ඒවා තමයි මෙතන මේ කාම ගුණ විදිහට සඳහන් වුනේ. ඒතකොට ඒවයි අපි මුලා වෙලා ඉන්නේ. ඒවා පිරිසිඳ දැකීම සඳහා ඒ මුලා වීම තමයි අර මාරයාගේ භූමිය. එතකොට පිය උරුමෙන් භූමියට එීම තමයි මේ ඉන්න එක. මේකෙදි මේක ඇස් ඇරගෙනද පියාගෙනද කියන එක එච්චර අදාළ නෑ. Tamanta සිහිය පිහිටන්න පුළුවන් නම් ඕනම වෙලාවක සිහිය නුවණ පිහිටන්න. ඉතින් නුවණ කියන එක අපිට බලෙන් පිහිටන්න බෑ. ඒක කලින් මේ කතා කරලා පොඩ්ඩක් ධර්මය අහලා ධර්මය තේරුම් කරගෙන ඇති කරගන්න ඕන එකක්. ඒ නුවණ තමයි මම පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පෙන්වන්නේ යම් කිසි දෙයක් තියනවා නම් ඒකේ සමුදය බලන්න. දැන් දෙයක් කියනකොට අර ජාති පහම අයිති ඇත්තටම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම අයිති. අපි විශේෂයෙන් රූප ගැන කතා කරන්නේ අපේ කෙලෙස් බලවත්ම යෙදෙන්නේ රූපවලට හින්දා. මොකද ඒක කාම ලෝකේ ස්වභාවය. ඒකට අපිට රූප බලන එක ලේසියි අනිත් ඒවා බලනවට වඩා. ඒ වුණාට මේක ජාති පහටම දිනු කරන්න ඕන. ඒකට මේක කරන්නේ Tamanta ඕනම මොහොතක දැන් මේ සිහිය පිටන්න ඕන කියලා හිතනොත් පොඩ්ඩක් බලන්න මේ මොහොතේ දැනගන්නේ මොනවද? ඒකට අපි ඕන මොහොතක දැනුවත් වෙන ස්වභාව ටිකක් තියෙනවා. දැන් මේ මොහොතේ සද්දයක් ඇහෙනවනේ ඔය සද්දේ මේකෙන් කියලා දැනගන්නවා. නැත්නම් ඕන ඔය සුබ දෙන්නේ මේකෙන් කියලා දැනගන්නවා. අපිට ස්පර්ශයක් දැනෙනවා නම් මේ ස්පර්ශයේ ඉන්නේ මේ නිසා මෙහෙම කියලා දැනගන්නවා. අන්න ඔව තමයි මේ ඉන්ද්‍රිය පහට අහු වෙන මේ කාම ගුණ කියන්නේ. ඒවට අහු වෙන දේවල්. එතකොට ඒව ගැන සිහිය නුවණ පිහිටීම තමයි මෙතන මේ කරන්නේ. එතකොට ඒක දැන් විශේෂයෙන් ඇහැට අරමුණු වෙන දේවල් ගැන ඇහැරගෙනම තමයි ඉතින් මං හිතන්නේ බලන්න පුළුවන්. නැත්නම් හිතෙන් නුවණින් මෙනෙහි කරන එක වෙනම එකක්. එතකොට මේක ඉස්සරගෙන කරන්න පුළුවන්. මොකද අපි ඇස්සරගෙන කරන්න ඕන කිව්වහම එතන අදහස් කරන්න එක ඇස්සරගෙනමයි මේව කරන්න ඕන කියලා. එහෙම නෙමෙයි. අපිට ඇහෙන් එන බාධක වැඩි නම් ඇස් දෙක පියාගෙන ඉතුරු ආයතන ගැන බලන්න පුළුවන්. අපි හිතමු ඇහෙන ශබ්ද ගැන බලන්න පුළුවන්. ගන්ධ සුවඳ රස ඒ වගේම රසත් දැනෙනවා අඩු ඉතින් මොනවා හරි මේ කන වේලාවකට ඇරෙන්න. ඒ වුණාට අනිත් එක පුළුවන්. ශබ්දයි ගන්ධයයි කාය ස්පර්ශයයි. එවැගේම ඇහැරගෙන හිටියොත් ඇහෙන් එන ඒවත් ගන්න පුළුවන්. මේක අපිට ඕන අරමුණ උපද්දෝ බලනවනේ නේ. එන අරමුණේ අපිට සිහිය පිහිටීමයි කරන්න තියෙන්නේ. එතකොට මේක හැම එකටම කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ නිසා තමන් ඉස්සෙල්ලා එක අරමුණක් බලන්න. මොනවා හරි ලෝකේ ගැන දැනගත්තා නම් ලෝකේ කියන්නේ එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන්, තමන්ගේ කය ගැන වෙන්න පුළුවන්. ඒ දැනගත්තු ගමන් කරන්න තියෙන එක දෙයයි මෙන්න මේ ටික මතක තියාගත්තොත් හරි ලේසියි. අර පාළි වචනවලට වඩා දැන් මෙතෙන්දී අර නාම රූප කතාවකුත් කළා. මම කියන්නේ මේක ප්‍රායෝගිකව කරද්දී නාම රූප කියලාවත් හිතන්න යන්න එපා. මොකද ඒකත් අපේ දැනුමක් විතරයි. සම්මන් මොනවා හරි දැනගත්තනම් කොහොමද මේක දැනගත්තේ? ඒකට ඒකේ සමුක්ති. දැනගත්තු දේ රූපයක්. ඒ රූපය කොහොමද මේ හටගත්තේ? හටගත්තේ කියනකොට මොන ආයතන හරහාද මේක දැනගත්තේ? එතකොට අපි හැමතිස්සෙම ආයතන දෙකක් සම්බන්ධ වෙලා දෙවෙනි එක මන ආයතන. ඒ කියන්නේ මූලික ආයතනේ ඇහැ කන නාසය දිව ශරීරය පහින් ඕන එකක් වෙන්න පුළුවන්. ඒ හැම එකකටම පස්සේ ඊළඟට හිතෙන් ඕක ගැන කල්පනා කරනවා. ඒකයි යම් සංඥානාති තන් විතක්කේටි. දැන් මේ පාළි වචන කිව්වට ප්‍රායෝගිකව කරනකොට ඒව මුකුත් නැහැ. ඇහැයි හිතයි තමයි මේ දෙක දැනගන්න උදව් වෙන්නේ. අනව විතරක් වෙන් කරන්න. එහෙම නැත්නම් කනයි හිතයි තමයි මේ දෙක දැනගන්න මේ නගන්න උදව් වෙන්නේ කියන එකට. සද්දයක් ඇහිලා නම් යම් කිසි දෙයක් ගැන දැනගස්සේ අපිට පහසුයි වෙන් කරන්න. කනෙන් අහලා ඔක ගැන කල්පනා කරලා දැනගත්තා. එහෙම නැත්නම් ඇහෙන් දැකලා ඔක ගැන කල්පනා කරලා දැනගත්තා. එතකොට ඔන්න ඔය විදිහට ආයතන වෙන් කරගත්තට පස්සේ තමන්ගේ නුවණ තියෙන්න ඕන. එහෙනම් ඔය හිතෙන් හදපු දෙයනේ හිත දැනගෙන තියෙන. මොකද අන්තිමට ඇවිල්ලා තියෙන්නේ කල්පනා කිරීම. කල්පනා කිරීම කියන්නේ හිත ඇතුලේ වැඩ. ඒතර හිතෙන් හදපු දෙය හිත දැනගෙන. එහෙනම් අපි මෙච්චර කල් ලෝකයයි තිබුරුද්දට නේද ඕවා ඉල්ගේ තියනවා කියලා බාරගත්තේ. ඇත්තට සිද්ධ වෙලා තියෙන්නේ මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන නේද? ඔන්න ඔය ඇත්ත පෙන්වලා දෙනවා විතරයි. ඕක ප්‍රායෝගිකව වැඩිම තුල තමයි අර වචන වලින් කියන සීරම තියෙන්නේ. වචන ටික පාඩම් ම එන්නේ නැහැ. එහෙනම් තමයි මේක මේ මම ඉල්ලා හිටින්නේ මෙන්න මේ දේ පොඩ්ඩක් ප්‍රායෝගිකව කරන්න කියලා. යම් කිසි දෙයක් දැනගත්තොත් මේක දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහද? දැන් මේ මොහොතේ මට ඇහෙනවා මෙහෙ ලේනෙක් ගහනවා සමහර විට මයික් එකෙන් ඇහෙනවා වෙන්න පුළුවන්. එතකොට දැන් මං දැනගත්තේ එළියේ ලේනෙක් ඉන්නවා ඌ කෑ ගහනවා. ඉතින් මං දැන් විදර්ශන ඒකට තමයි ලෝකෙට ආйти දැන ගැනීම කියලා ඔන්න මතක් කරනවා. එහෙනම් ඔතන ඇත්ත ඇති ඇති මොකද්ද උනේ? දැන් ආයතන වෙන් කරන්න. ඒතර පහසුයි මේ සද්දයක් ඇහිලා ඒක ගැන කල්පනා කරලා. ඒ කියන්නේ මන සෝත ආයතනේ මන ආයතනේ. ඒතර සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. සද්ද සංඥාවේ රූප නැහැ. ඔය ඇහෙන සද්දේ ලේනෙක්ගේ රූපයක් නැහැ. එනා ලේනෙක්ගේ රූපය ලේනෙක් කියලා දැනගත්තෙ කොහොමද? ඕක ගැන කල්පනා කරන්නේ. ඒතර කල්පනා කරද්දී තව එකතු වෙන ඒවා තියෙනවා අපේ පරණ අධ්‍යක්ීම් එහෙම. ඒතර මේ පෙරසුරක් උදව් කරගෙන දැන් ඇහෙන සද්ද සංඥාවත් අරගෙන මනස නේද මේ රූපේ හැදුවේ? ඔව් ලේනෙක්. ලේනෙක්ගේ රූපයක් පේනවා දැන්. පේන්නේ කොහාටද? ඇහැටද? නෑ, හිතට. එහෙනම් මනසෙන් හදපු දේ මනස දැනගෙන නේ ඔය තියෙන්නේ. මේ හිතෙන් හදපු දෙ හිත දැනගත්තා නම් ඒක බාහිර දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? බෑ. හිත හදපු දෙ හිත දැනගත්තා කියන්නේ හිත ඇතුලේ වැඩක්. හීනයක් දැක්කා වගේ වැඩක්. ඒකට අපේ ලෝකෙට ආйти පුරුද්දට තමයි ඕක බාහිර තියෙන දෙයකට සම්බන්ධ කරන්නේ. ඔන්න ඔතන අපිට පුළුවන් ඇත්ත පෙන්වලා දෙන්න. ඒතර මේක කෙනෙකුට ඇස් අරගෙන කරන්නත් පුළුවන්, ඇස් වහගෙන කරන්නත් පුළුවන්. හැබැයි දැන් ඔහොම කරද්දී අපේ හිත විසිරෙනවා. එහෙනම් විසිරෙන එක නවත්ත ගන්න උපායක් තමයි අපි අර සමත කමන්තහනකට හිත තියනවා. දැන් ආනාපාන සතියට හුස්මට හිත තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්න ගමන් හිත ටිකක් එකඟ වුණහම මේක කළොත් මේක හොඳට හිතට දකින්න පුළුවන්. මොකද ඒක හේතුව තමයි අපේ මනස පැහැදිලි එක අරමුණකින් හිත ටිකක් එකඟ වෙලා තියෙනකොට. ඒක එකඟ වුණ මනසකින් ආයතන වැඩ කරන හැටි, ආයතන වැඩ කරනවා කියන එකටත් ඒකත් ටිකක් බර වැඩි. මේ මොනවා හරි දැනගන්න එක, ලෝකෙ ගැන මොනවා හරි දැනගන්න එක අපි සාමාන්‍ය ජීවිතේ හැම මොහොතේම මොනවා හරි දැනගන්නවා. ඒ මේ මොහොතේ දැනගත්තේ මොකද්ද කියලා බලලා ඒක දැනගන්න උදව් වුණේ මොන ආයතනද? ආයතන පහෙන් එකකින් තමයි මූලික සංඥාව දීලා තියෙන්නේ. ඒක ගැන, ඒ අඳුනගත්තු දේ ගැන කල්පනා කරලා. ඒ කල්පනා කිරීම තමයි ඊළඟට එළියේ තියෙන දෙයක් කියන්නේ ප්‍රපංචයක් බවට පත් කළේ. අපි හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිනුවන නැතිකම. මෙන්න මේ දේ පුරුදු පුහුණු කළොත් මං හිතනවා මේ කායනුපස්සනාව නැත්නම් සතර සතිපට්ඨානෙ මොකද්ද කියන එක අර වචනෙන් දැනගත්තට වඩා Tamanට අත්දකින්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොගලගේ මහත්මයා. ඇත්තටම සාකච්ඡාව නිමා කරන වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔසමාත්මය ඔබතුමාට මොන හරි එකතු කරන්න තියෙනවද? තෙරුවන් සරණයි. තමාත් වෙනුවෙන් වෙනවා යමුනා සාකච්ඡා නිමා කරන්න. අපේ පෞද්ගලික අත්දැකීම් සහ වෙනත් අපි මෙත් එදා මෙතන ධර්මයේ ශ්‍රවණය කරන අපිට ධර්මයේ කියා දෙන ගුරුවරුන්ගෙන් ඇසෙන දේවලුත් අනුව අපි විශ්වාස කරනවා. දැන් අද කතා කළා මිතු කිව්වා හැමදෙනාම වගේ මේ යෝනිසමනසිකාරයේ පැවැත්වීමමයි අවශ්‍ය වෙන්නේ. පියාණන්ගේ භූමියේ සිටිනනම් කියන කාරණාව. ඒත් මේ යෝනිසෝ මානසිකාරයේ පැවැත්ම කියන දේ පුරුදු පුහුණු කළ යුතු කුසලතාවයක්, ස්කිල් එකක් කියන දේ හොඳින්ම දන්නවා, සමවත් දන්නවා. මේ පුරුදු පුහුණු කිරීම කියන දේ උත්කෘතික අධ්‍යක්ෂක මත නම් දැන් අපි ධම්මෝචේ පවත්තන වගේ එහෙම නැත්නම් ඉගෙනගත්ත දේවල් එහෙම නැත්නම් ශ්‍රවණය කරපු දේවල් ඒවා මෙහෙම නේද කියලා විශ්ලේෂණාත්මකව හිතන එක ඒකට විදර්ශනාව කියලා වචනේ පාවිච්චි වුණා. ඒ විදර්ශනාව කරන එක ඇස්තරගෙන කරනවා, යනකොට පාරේ විදිනකොට එහෙම වෙන කරනවා, එහෙම තමයි. ඇත්තම කියනවා නම් අපි භාවනාව නොදින් වැඩි චකාලවල ඒවා පාරේ යනකොට මේ හිතමතා කරනවා නෙමෙයි, ඉබේම මේ විදියට තමයි මනස වැඩ කරන්නේ. ඉතින් ඒක හරි හොඳයි. නමුත් මේ විදියට වැඩ කරන තත්ත්වයක් ඇති උනේම හොඳින් සිත නිශ්ශබ්ද කරගෙන හිත සැහැල්ලු කරගෙන නිසි පරිදි පරයන්ක භාවනාවන් කරන කාලවලදීමයි උදේ නැගිටලා පැය දෙකක් නිසි පරිදි සුවහගෙන පරයන්ක භාවනාව කරන කාලවලදීම තමයි මේ කුසලතාවේ යොන්සමනසකාර කුසලතාවේ වැඩි වෙන්නේ. එතකොට ඒ කාලවල භාවනාවෙන් පසුව එළියට ගිහිල්ලා පළවෙනි පැය භාගේ භාවනාව හිටියා වගේම තියෙනවා. ඒක ටික වැඩි වෙලා පළවෙනි පැය දෙක පැය තුන ඒ වගේ වැඩි කරන පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට ඔය එළිය දකින්නකොට තමයි වෙනද බොහොම ආසයෙන් පිළිගන්න දේවල් දකින්නකොට වෙනද බලන විදිහ නෙමෙයි බලන්නේ. මොකද ඒ අර පුහුණු නිසා ඒක ඒ කාලේ පුරාම පැවතෙනවා. ඉතින් මේ නමුත් එහෙම තිබුණානේ අපිට. එහෙම කාලයක් තිබුණා. එතකොට හරි හොඳයි. නමුත් එහෙම නොවන කාලයන් ඊට පසු ආවා ඉස්සරහ. ඒ කොහොමද ආවේ? ඉතින් අර එහෙම තිබුණා නම් එහෙමම තියෙන්න බෑ. එහෙම තිබුණේ නැහැ. එහෙම නැති වෙන්නේ මොකද? අර කුසල අර ඒකත් අර හේතුඵල ධර්මයෙන් ප්‍රතිඵලයක්. මොකද හේතු ටික නැහැ මේ විදිහට දිගටම පවත්වන්න. මොකද හේතුව පරයන්ක භාවනාව කියලා මේ යෝනිසමනස්කාරයේ ඒ කුසලතාවයේ වැඩි කිරීමත් නැතර වෙච්ච තැන එළියට බැස්සන් පස්සේ සුපුරුදු විදිහට රූප කැමති මන අකමැති විදිහට බැලීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ආයාසයෙන් මතක් කරගෙන කවුරු හරි සුවමනාසිකෙන කියලා දීපු සූත්‍රය මතක් කරගෙන හිතන්න වෙයි. එහෙම නැත්නම් ඒක තමන් අර භාවනාවකින් ඒ යෝන් සමනස්කාර දිනු කළ තිබුණා. දකින්නකොටම ඒ විදිහට තමන්ට විවේමත් හිතෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මම කැමති සාකච්ඡා නිමා කරන්න පෙර මේ අදහස් කියන්න. මොකද මේ සාකච්ඡා මණ්ඩපෙතුල අපි මේ භාවනාව ඒ ශබ්දතාවයකින් පරයන්ක භාවනාවක වාඩවීම අනවශ්‍යයි කියන අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ බොහෝ උපකාරී දෙයක් හැටියට ප්‍රකාශ කරනවා කියන අදහස මම කියන්න කැමතියි. පුද්ගලිකව මට අපි එක එකනිකාගේ අදහස් නිකන් ඉතින් මම පෞද්ගලික මට්ටමින් එහෙම හිතන බව ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි, එහෙනම් මම චිත්‍ර මහත්මියට වෙනවා අද දවසේ දිශාවැක්ෂා නිමා කරන්න. එත දවසේදී ජයන්ත මහත්මයා එහෙම මුල් වෙලා ගෞරවනීය ඉනනම් කසාන් වාසේ කරපු දේශනාවට උපකාර වෙන ආකාරයට සාකච්ඡාවක් පවත්වී කියලා විශ්වාස කරනවා. බ්‍රහස්පතින්ද දවසේදී ඉනනම් කරාමුද සම්බන්ධ වෙනවා. සිකුරාදා දවසේදී නැවතත් මෙවන් සාකච්ඡාවක් පවත්වේවි. එහෙනම් මම චිත්‍ර මහත්මිය ආරාධනා කරනවා. තිරුවන් සරණයි දැනුවත් මහත්මයා. ඇත්තටම ඒ ගැන වචනයක් පවසන්න හිතුණා. මොකද භාවනාව ගැන තේරුම් ගන්න ඕනම අවස්ථාවක, ධර්මයේ තේරුම් ගන්න ඕනම අවස්ථාවක අපි හැම වෙලාවෙම තථාගතයන් වහන්සේගේ වචනෙටම යන්න ඕනේ. ඒ නිසාම තමයි පාළි වචන සමහරක් වෙලාවට ඉදිරිපත් කරන්නේ. එහෙම නැති වුණහම අපි අපේ මානසිකාරයන්ට අනුව කතා කරනවා කියන හැඟීමක් තමයි ඒ ශබ්දයෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයට ඇඟේ කියන අදහස නිසා පාලි වචන ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙනවා. මොකද සංගක් අපිට පුරුදු වෙලා තියෙනවා ඒ පාලි වචනත් එක්ක යන්න. ඒ වගේම භාවනා කලේත්තේ කොහොමද කියන එක පටිසම්භිදා මාර්ගයේ සඳහන් වෙනවා. භාවනා ක්‍රම හතරක් විදිහට සමත පුබ්බංගම විදර්ශනා පුබ්බංගම සමත යුගනද්ද භාවනා ධම්ම උද්දච්ච කියලා. ඉතින් ඒ නිසා අපි මොන ක්‍රමයේ හරිද මොන ක්‍රමයේ වැරදිද කියලා අපිට අපේ හිතෙන් හිතනට වැඩිය කිහිල්ලා ඒ දේවල් තේරුම් ගැනීම සුදුසුයි කියලා හිතෙනවා. යම්කිසි විදියකට යම්කිසි කෙනෙකුට ධර්ම අවබෝධයක් සිද්ධ වෙන්න පුළුවන් කියන ක්‍රමයක් ධම්ම උද්දච්චයෙන් සඳහන් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රෙන්ගේ දැන ගැනීම පිණිස ප්‍රතිසම්බිදා මාත්‍රයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් දැන ගැනීමත් ඉතාම හොඳයි කියලා මේ අවස්ථාවේදී කල්යාණ මිත්‍රතාවෙන් කියන්න කැමතියි. ඒ වගේම අද සාකච්ඡාව නිමා කරන්න කලින් අපි සම්බන්ධ වුණු සෑම කල්යාණ මිත්‍රෙක්ටම මේ කටිගත කිරීමක් තියෙනවා නම් ඒ වහලා යමක් තේරුම් ගැනීමක් අවබෝධයක් ආවොත් ඒ නිසා ඒ අයවත් ඉතාම කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම කොගරගේ මහත්මයා ඉදිරිපත් වෙලා අපිට දහම් කරුණු කියලා දුන්නා. එතුමාටත් මේ වෙලාවට සත්‍යතාවය පළ කරනවා. ඒ වගේම ඉතාමත් සන්තෝෂයෙන් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා දලවත් මහත්මයා වෙන දෙයක් ගන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ නෑ අපිට ඔබතුමා මෙවැනි සංවිධානයක් තිබුණා. ඉතින් අද ඔබතුමාගේ වචනයෙන් ඔබතුමාට විවේක අවශ්‍යයි කියන එක කිව්වා. ඒ නිසාමයි ඉදිරිපත් ළමේ සම්බන්ධයෙන් කතා කරන්න හිතුවේ. ඉතින් ඔබතුමා සතුටු වෙන්න ඕනේ මේ කල්යාණ මිත්‍රතාවය ඇසුරන ඔබතුමා පෙළ ඔබතුමාගේ සිහින දාන සම්පදාන සම්පදාන සිහාසි කියන ඒ ලක්ෂණය විශ්වයි. එහෙම ඔබතුමාගේ ඇත්තටම ඔබතුමා ඇස්තුව පෙස්නවත් කලයන් දීප දෙනෙක් අසිතුරේ හසු වෙනවා. ඒ හැම දෙනාම ධර්මයේ දෙනයි. ඒ හැම දෙනාටම තම ධර්මයේ දෙදී සම්මුහලේ රක්ති සම්මචාරී කියන ඒ දැනට හිත්පත්යේ සියුවේ දුක්ඛතාවය දුක්ඛතාවයේ විපරිණාම දුක්ඛතාවයේ සංසාර දුක්ඛතාවයේ තීරු අපිට ඇහෙන්නේ නැහැ චිත්ත මහත්මිය දැන්. අද දවසේ සාකච්ඡාව මේ විදිහට නිමා කරනවා කියලා කිව්වේ කියපු ටික මොනවත් ඇහුනේ නැද්ද දැලුවත් මහත්මයා? අවසාන කොටසේ ඉතින් බොහොම අඩුවෙන් ඇහිගෙන ඇහිගෙන ගිල්ල නැති වෙලාම ගියා. සමාවෙන්න ඇත්තටම මම කිව්වේ ඔබතුමාත් තවත් කල්යාණ මිත්‍ර කීප දෙනෙකුත් අපේ අසනීපෙන් පසු වෙනවා. ඒ හැම දිනාම ධර්මයේ හැසිරෙන අය. ඒ නිසා ඒ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන ගුණය හිතට අරගෙන සෑම දිනාටම මේ නිර්වාණ ධර්මයේ ඊටාම පහසෙන් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සාකච්ඡාව නිමා කරමු කියන එකයි කිවිදලවත් මාතේ තිරුවන් සරණයි. සාදු සාදු සාදු.